ඔව් එහෙනම් හැමෝටම සම්මා සම්බුද්ධ සරණයි. අදත් සුපුරුදු පරිදි අපි ඉරිදා දවසේ ධර්ම සාකච්ඡාව සකිතුමා මුල් කරගෙන අපි ධර්ම සාකච්ඡාව පටන් ගමු. මේ හැමෝම බොහොම සාවධානෙන් ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා හැමදාම වගේ ප්‍රශ්න අදහසකින් අපිට එකතු වෙයි කියලා. එහෙනම් මම සතුතුමාට ඉතාම කරුණාවෙන් අපි අද දවසේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන මාතෘකාව ඔස්සේ අපි ඉදිරියට යන්න සතුතුමා සම්මා සම්බුද්ධ සරණයි. සම්මා සම්බුද්ධ සරණයි. අපි ඉතාම ගෞරවයෙන් ඒ වගේම අතිශයින්ම කෘතඥතාවපූර්වක අපේ ශාස්ත්‍රඥ වහන්සේට තථාගතයන් වහන්සේට නමස්කාර කරමු. අපි මේ දිනවල ව්‍යාස්කම් ඇති කරගත්තත් සමහර දවස්වලට නමුත් අප සාකච්ඡා කරන්නේ සංයුත්ත නිකායේ නිරෝධ වග්ගයේ සූත්‍ර 10ක්. එකෙන් අපි එකක් තාම සාකච්ඡා කරගෙන එකක් ඇත්හැරියා. දෙදී ඊළඟ ළඟ අපි කතා කරන නිසා අපි කතා කරා අසුබ සංඥාව ගැන, මරණ සංඥාව, අත්හැරී තුන්වෙනි එක ආහාරයේ ප්‍රතිකූල සංඥාව, ඊට පස්සේ අනභිරත සංඥා සාකච්ඡා කළා, අනිච්ච සංඥාව සහ අනිච්ච දුක්ඛ සංඥාව. එතකොට අද අපි සාකච්ඡා කරන්නේ අනත් සුත්ත දුක්ඛේ අනත් සංඥා කියන එක. එතකොට එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේ කරුණු කීපයක් අපි ඉගෙන ගත්තා. දුක්ඛේ අනත්ත සංඥා භික්ඛවේ භාවිතා බහුලී කතා මහා පලාහෝති මහානි සංසා. උන්වහන්සේ කියලා දෙනවා මේ අනත්ත සංඥාව දිනු කරගත්තොත් එහෙම නිරන්තරයෙන් වැඩි කරත් ගත්තොත් එහෙම බොහෝම ප්‍රතිඵල තියනවා කියලා. කොහොමද ඒක දිනු කරගන්න ඕනේ කියන එක අපි දැන් මේ සූත්‍ර සියල්ලේම කියපු ක්‍රමෙදි මතක් දිනමු. අපි නිරන්තරයෙන් මේකට සම්බන්ධ වෙන අයත්තන්ට මතකයි. අනත්ත සංඥා සහගතං සති සම්බොජ්ජංගම් භාවීති. ඒ අනත්ත සංඥාව එක්ක මිශ්‍ර කරගෙන සති සම්බොජ්ජංගේ තබ්බා දිනු කරන්න. ඒකේ සත් සම්බොජ්ජංගයේ එක්තරා පැත්තකට යොමු කරමින් විවේක නිසිතව විරාග නිසිතව නිරෝධ නිසිතව ඔක්සග්ග පරිණාමින් කියලා ඒ මේ විශේෂණ පද ටික හතර තියෙනවා. ඒකට අරමුණ වෙන්නේ මේක අවබෝධ කරගෙන නිබ්බාණය තේරුම් ගන්න. නිබ්බාන කියන්නේ කොහේ හරි ගිහිල්ලා නැවේ තේරුම් ගන්නේ අප තුළම. ඒතර මෙන්න මේ විදිහට භාවිතා කරන උත සතිය, ධම්ම විචය, විරිය, පීතියත් එක්ක මිශ්‍ර වෙනවා. විශේෂයෙන් අපි අවධාරණය කරා පීතිය කියන එක. මොකද එකෙන් ඈත් වෙන බව පේනවා. ථේරවාද සම්ප්‍රදායට අනුව යන්න හදන බොහෝ අයත්න්ට කතා කරන්න එද ඇතුළුව. ඊළඟට පස්සද්ධි සම්බුද්ධංගය ඇතුව සමාධි උපේක්ඛායි හතට ඒ බුද්ධංග හතම සම්බන්ධ කරගන්නවා අනත්ත සංඥාවට. ඒ විදිහට තමයි යන්නේ. එතකොට ඊළඟ එකේදී උන්වහන්සේ දේශනා කරනවා මේ අනත්ත සංඥාව භාවිතා කරොත් බහුලීකත කරොත් ඒ වචන දන්නවනේ අපි නිතර නිතර පුරුදු කරගත්තොත් නිතර නිතර ඒගෙන ධම්මවිචය කළොත් එහෙම සත්‍යාවබෝධය මේ ශරීරයේ ඔය නම මේ ශරීරය මේ විවහාර ක්‍රමානුකූල වර්ෂ ක්‍රමයක් තියෙන ඒකමානුකූල යන මේ ශරීරයේ අවසාන හුස්ම පොද යන්න කලින් අනාගාමිතාය තීරණයක් කරගන්න පුළුවන් ආය මව කුසක වැඩක් නැහැ මිනිස් මව කුසකට ආය වැඩක් නැහැ කියන යවසාන තීරණය ගන්න පුළුවන් ඕනේ. එහෙම නැත්නම් පරම සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් කියලා. ඒක පොස්ට්පෝන් කිරීමක් ප්‍රොකස්ටිනේෂන් එකක් කරන්නේ නැහැ. කල් දාන්නේ නැහැ පුළුවන් කියන එක තේරුම්. අඩු ගානේ හැංගීම් හරි ඇති කරගත යුතු වෙනවා. ඒ ප්‍රතිඵල දෙක මේ කවුද කියන්නේ? අපි තාම ආදරෙන් මල් පූජා කරන, පහන් පූජා කරන, බේතේ ගිලම්පස පූජා කරන, වන්දනා කරන, ඉතිපිසෝ භගව අරහන් සම්මා සම්බුද්ධෝ කියලා අපි අඩු ගානේ නමට හරි කියලා තියෙන ඒ තථාගතයන් වහන්සේ මේ කියනවා. එතකොට ඊළඟට මේ කොහොමද ආයත් කර බුදුහාමී කියන ආයත් කොහොමද කරන්න ඕනේ? සති සම්බොජ්ජංගය ඇතේක අනත්ත් සංඥා සහගත සති සම්බොජ්ජංගය, අනත්ත් සංඥා සහගත ධම්මවිචය, අනත්ත් සංඥා සහිත විරිය, අනත්ත් සංඥා සහිත පීති, අනත්ත් සංඥා සහිත ප්‍රසද්ධි, අනත්ත් සංඥා සහිත සමාධි, අනත්ත් සංඥා සහිත උපේක්ඛා, විවේක නිසිත, නිරෝධ නිසිත, විරාග නිසිත, වොස්සග්ග පරිණාමී. ඔස්සග්ග පරිණාමය කියන්නේ අයින් කර කර අයින් කර කර යන්න ලං කර ගන්නවට වඩා අදහස් උදහස් හරි කමන්නේ. මෙන්න මේ විදිහට භාවිතා කරොත් ප්‍රතිඵල ඒ විදිහට ලැබෙනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන ඔන්නක තමයි සාමාන්‍යයෙන්. එතකොට මේ අනත්ත් සංඥාව අනිත්‍යයට වඩා අමාරු වෙන්න හේතුවක් තියෙනවා. මේ අනත් ආත්ම සංඥා කියන එක තමයි අපේ මෞබිම, සක්කාය දිට්ඨියේ මෞබිම. අපිට પાස්පෝට් එකේ තියෙන ඒක. මොකද ඒක නැත්තම් භවතණ්හාවෙන්වත් බෑ, කාමතණ්හෙන්වත් බෑ. විභවතණ්හාවෙන්කට අයින් කරමු. ඒ නිසා ඒ දෙකම තියා ගන්නට අර්ථමගේ මාතෘ භූමිය හැටියට, ජන්ම භූමිය හැටියට අපි තියා ගන්නා අත්ත කියන එක. මොකද ඒක නැතුණහම බයක් ඇති වෙන නිසා. සාමාන්‍ය අපි ඩිංගක් හිතලා බලමු. අපි ථේරවාදී කියලා උඩඟු ආඩම්බර වෙන්න ඕනේ නැහැ. කොහොම එක ගෲප් එකේ ඉන්න බැලුවාම අනිත් යටිහිතේ අදහසක් තියෙන වාසනාවකට නමුත් බැලුවාම එක ගෲප් එකක ඉන්නේ අක්ෂණ සම්පත්තිය ලැබිච්ච එකේ වාසනාව තියෙනවා. මේ මුළු අපි කියමු දර්ශන ඉතිහාසයක් තියෙනවානේ මේ පෘථිවිය තුල මේ මිනිස් සංගති එන්ටෙන්ටෙන්ටෙන්ට තථාගතයන් වහන්සේත් ඇවිත් ගිහින් දැනට 2500 ගණනක් පහු වෙලානේ. ඊට කලිනුත් මීට කලිනුත් පැහැදිලිවම පේන්න තියෙන දෙයක් තමයි අනිත්‍යතාවය සහ දුක්ඛතාවය. ඒක තේරුම් ගන්නට බැරිම එකනා ඒක පිනවන්න හදනවා ජීවිතේ එක එක ධාති වලින්. ඒක ටිකක් මඟ හරවාගෙන යන්න හදන එකන තමයි හදාගන්නේ ඔන්න අත්වාදී. මේක හොඳයි ඒක හදාගන්න නරකයට වඩා මං කියන ආචාර ධර්මානුකූලව නැත්නම් වෙන විදිහේ නරකයි කියනවා නෙවෙයි. එතකොට මේ අත්වාදී කියන එක මොකද්ද යමක් තියෙනවා ඇතුලෙන් මේකෙන් එහාට යන්න. ඉතින් සමහර අය නැත්තම් ආකාශ්මික බලවේගයකින් යුතු විශ්වය පුරා පැතිර සිටින මහ බලගත් තත්වයක් මවා ගන්නවා. මං කිසිම දර්ශනයක් අඩුවට සලකනවා නෙමෙයි මෙතෙන්දී. මොකද තුන් මිත්‍රයන් මිතුරියන් හැමතැනම ඉන්න නිසා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ තම මේක දැන් ඔය හැම ලෝකයේ කවර හෝ දර්ශනයක් මේ ආගමික සම්ප්‍රදායක කියනවා නම් ඒ යතුතුම් සමහර මේ කතා කරන එක්කනාට වඩා උතුම්මයි. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කළ දැන් කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන ඒ වගේන් අයින් වෙලමයි යන්නේ. මේ බුදුහාමුදුරුවෝ කියන එක්කනා දැන් මම මේ ආදරෙන් කියනවාද මේ තේරුම් ගන්නයි කියන්නේ. මේ සිද්ධාර්ථය ඒ බෝසත් ඒ සම්‍යක් සම්බුද්ධ වුණේ ඔය අත්තවාද උපාදානය තේරුම් ගත්තා. අප කාටත් ඕන මොකක් හරි එක එක නැගල යන්න. කාම උපාදානි තමයි සාමාන්‍යයෙන්. ඒකේ ඩිංගක් මගහැරලා ගියාම මොලේ ටිකක් දිවෙනකොට ditthu උපාදානෙට. ඒ දෙකෙන්ම කරදරයක් මේකෙන් අයින් වෙන්න ඕන කියලා මාර්ගයක් හදාගත්තාම ඒ මාර්ගයට ඇලෙනවා. ඒ මාර්ගයේ කියලා දෙන්නේ භික්ෂුවක් වෙන්න පුළුවන්, වඤ්ඤාර්ගමිකෙක් වෙන්න පුළුවන් ඕන එක. ඒකට ඇලෙන්න පටන්. ඊට පස්සේ අත්තවාද උපාදානයි කියලා එකක් හදාගන්නේ නැත්තම් කොහොමද මොකද වෙන්නේ කියලා හිතෙන හින්දා. ඒක එක එක විදිහට ඒ අපි හදාගන්නවා. දැන් අප සමහර විට අප අනුගමනය කරන සම්ප්‍රදාය තුල මේක හිතන්න විතරයි කියන්නේ භවාංග චිත්තේ පවා ඒකින් ආපු පැටියෙක් වෙන්න ඉඩ තියෙනවා හිතලා. ඒ නිසා මේ ධර්ම සාකච්ඡාවේදී අපහදාන්නේ තථාගතයන් වහන්සේ අපට අත්දකින්ට කියලා මතක් කර දුන්න දේවල් කතා කරන්න විතරයි. අපු පසුගිය සතියේත් ඒ නිසා දැන් ඔය උල්ලුව පුරා වැඩ කරන views, opinion, අදහස් ඔක්කොම අයින් කරලා දැම්මොත් කාරිකා කෝදනවා වගේ නැත්නම් සර්විස් කරනවා වගේ ඔක්කොම අයින් කරනවා වගේ ෆියුල් ටැංක අයින් කරනවා වගේ ඔක්කොම කළ අයින් කරොත් එහෙම අපිට බලන්න පුළුවන් තැනක් බුදුහාම පින්වර පසුගිය සතියේ මා එකයි අපි ආරාධනයක් කියලා අප කවුරුත් අර අපිට නිතර මතක් වෙන සූත්‍රය ඒ දස සංඥාව තියෙන තැන ගිරිමානන්ද සූත්‍ර. ඒකේ අනත්ත් සංඥාව තියෙනකොට උන්වහන්සේ ආනන්දහන්ට කියන්නේ අර ගිරිමානන්දහන්ට කියලා දෙන්නේ කියලා. දාප දන්න පංච උපාදානස්කන්ධ අනත්ත් හැටියට දකින්න උත්සාහ කරන හැටි. අපි ඒකත් අත්දැකීම් කළා. චක්ඛුං අනත්තා, රූපං අනත්තා, සෝතා අනත්ත, සද්දා අනත්ත. ওই විදිහ තමයි එහාටම යන්නේ. ඒතර අත්ත් කියලා කියන්නේ මොන හරි දෙයක් තියෙනවා කියන අදහසෙන ස්ථිර වශයෙන් මොකක්ද ගතියක් තියෙනවා මේකේ පවතින. ඒක තමයි අත්ත් කියන වචනේ අපිට එන්නේ. ආ අත්ත් කියන එකට පාලියෙන් අත්ත් කියලා කියනවා. මේ සංස්කෘත භාෂාවෙන් ආත්ම කියලා කියනවා. ඒකම තමයි පරිභාෂාවට ඇවිල්ලා තම තමා කියලා කියන්නේ. අන්න ඒක තමයි ඉන්දියාවේ තෝ තම තමා කියලා කියන්නේ. ඒ ඉන්දියානු භාෂාවලත් ඒකේ තියෙනවා. සිංහල භාෂාව නෙවෙයි තම තමන් විසින් කියන එක. ඒ විසින් කියන එක තමයි සිංහල තම තම කියන එක පාවිච්චි කරන ඒ ඇත්තොත් ඉන්දියාවේ බොහෝ ප්‍රාදේශීය භාෂාව. එතකොට ඒ ඔය තමා කියන ගන්නකොට තමා කියලා පුජ්‍යලිකත්වය ගන්නවට වඩා සත්වභාවය ගන්නවට වඩා සත්වභාවයක් දැන් තියෙනවානේ මේකට ඇලිච්ච නිසා තණ්හා උපාදාන. ඒ ගුලිය යටේ මොකද්ද දෙයක් තියෙනවා දිගින් දිගට පවතින. ඒ කුඩ තමයි මේ ඔක්කොම රූප වේදනා සංඥා සංඛාර විඥාන යන්නේ කියලා. ඕක ඒකට අපි කියන්නේ ඒකට තේරෙන භාෂාවෙන් කිව්වොත් තියරියක් හදා ගන්නවා. ඒතර මම ඒ තියරිය හදාගත්තාම ඒ කන්සෙප්ට් එක ඒ සංකල්පය හදාගත්තාම ඒක තේරුම් බේරුම් කරන්න කතා කරන දේවල් වලට පමණ මම අහුම්කම් දෙන්න ලෑස්ති. අනිත්‍ය වයින් කරා. ඒ නිසා ධර්මය තථාගතයන් වහන්සේ කියූ හැටියට අපි කල්‍යාණ මිත්‍රයන් පමණයි මේ කතා කරන්න ඇරියුමක් පමණයි ඌට හෙන්ටයි කතා කරන්න. ඊට මේ ධර්ම සාකච්ඡාවේ කතාව අපි මෙතනින්ම ඉවර කරගන්නට ඕන. ප්‍රශ්න තියෙනවා විශ්වසා අහලා සාකච්ඡා කළා. එතකොට අපි සොයා බැලිය යුත්තේ අප තුලටම එන්න වෙන්නේ දැන්. දැන් අප අනිත්‍ය කරන තත්ත්වෙම නෙවෙයි කියන එක අපි දැන් දැනගන්න ඕන. හරියට දැන් මං මගේ ගේ කියලා එකක් තියෙන අපි හිතමු මට ගියක් තිබුණා අහවල් වීදියේ. පිටමු පාරක නමක් දානවා මේන් ස්ට්‍රීට් කියලා කියමු. ඔන්න මගේ ඒ මේන් ස්ට්‍රීට් එකේ 198 මගේ ගේ වෙලා තිබුණා. ඕක දැන් මම යන්නේ තේතෙන්. ලියුම් ඉන්නේ තේතෙන්. ඔක්කේක වැඩ කටයුතු වාහනේ හදන හරි තින්ත ගානේම හරි ක්ලීනර්ස්ලා ගෙන්නන කරනේම හරි ඔක්කොම කරනකෝ. කම් මම තිබ්බ. ඊට පස්සේ මම ඒක විකුණුවොත් එහෙම. ඒ විකුණුවොත් එහෙම ඊට පස්සේ මම ඒකේ වාහනේ හදන්න හරි ජනෙලි හරි නැහැ කියන්න හරි toilets වෙනස් කරන්න ඕන, bathroom අලුත් fitting දාන්න ඕන, අලුත් light දාන්න ඕන, එහෙම carpet දාන්න ඕන කියලා අපි හිතන්නේ ඊට පස්සේ. ඒ ගේ විකුණලා දැම්මත්. ඒ වගේ මේ ගේ විකුණනවා වගේ අයිතිවාසිකම අත්හරින්න තමයි බුදුහාමුදුරුව අපිට දැන් මේ මාර්ගය කියලා දෙන්නේ. ගේ හදපු කොටස් බල බල යන ඉස්සර. මොකෙන්ද ගේ හැදුවේ? ඒක තමයි අපි බලන්නේ. මේ ඉතාම හොඳ දෙයක් තියෙනවා නිරෝධයක් හේතුකොට. ඒක දැක්කහම. දැන් සාමාන්‍ය ජීවිතේදී කරන්නේ බොහෝ වෙලාවට මේ ඇතුලේ තියෙන මේ වටිනා නිරෝධමේ සංඥා ටික අමතක කරලා නිකන් තියෙන මුළු ශක්තියම හරියට අපි මැණික් විකුණනවා අඟුරු කෑලි වලට වගේ. මං ගනුදෙනු කරන්නේ මේ විදිහට ලෝකයක් එක්ක. මගේ මුළු ශක්තියම මං වෙනස් දෙයකට තමයි යොමු කරලා තියෙන්නේ. මැණික් දීලා අඟුරු ගන්නවා වගේ. ඒ මැණික හොයාගන්න එක තමයි වැදගත් වෙන්නේ. මැණික කියන්නේ අත්වාදයක් නෙවෙයි උට. අපි නිරෝධය සොයා ගන්නට. ඒ නිරෝධය සොයා ගන්නට නම් අරගේ විකුණන්න ඕනේ. විකුණන්නේ අඟුරු වලට නෙවෙයි. තොර්ගේ හදලා තියෙන්නේ මොනවද කියලා බලනවා. ඒ ගේ හදලා තියෙන එක පංච උපාදානස්කන්ධ කියලා දන්නවා අපි. ඒක දැන් අයින් කරන මේ ධර්ම සාකච්ඡාවේදී. බුදුහාමුදුරෝ ආනන්දහන්ට අතෙන්දි කියන චක්ඛුංගනත්තා මේ ඇහැ කියන එක ඒකාන්ත වශයෙන් දිගට පවත්නා දෙයක් නොවේ. අද පසුගිය සතියේ මාතර ඥානාරාම මාහිමියන්ගේ දේශනේ ඇහුවා නම් උන්වහන්සේකට කියන්නේ චක්කු දසකේ කියලා කිව්වා. ඒක තේරුම් ගන්න තියෙනවා. ඉතින් මේ චක්කු දසකේ මගෙන් අහන්න එපා. ඒ දැනට ඒක ඊළඟ සාකච්ඡා කරනකොට ඒ අංශිත සාකච්ඡා වෘත්තික සාකච්ඡා කරන්න. ඔයාලා බලන්න. එතකොට මේ චක්කු කියලා ශක්තියක් තියෙනවනේ ඔය නා. හයි දෙපැත්තේ තියෙ ඒකේ බහුත්තිකත්වයක් පහු කරගෙන යන්න. චක්කු දසකේට ඒක අයිති වෙනවා. සුද්දාස්තකයේ ජීවිතේ ඉන්ද්‍රිය චක්කායතනේ ප්‍රසාද රූප ඔක්කොම જાති අයිති වෙලා තියෙනවා. එතකොට මේ චක්කු කියන ඒ හැකියාව තුල ඒ හැකියාව තුල දිගින් දිගට පවතින යම් ස්ථාවර මොලිකියුල් එකක් නැහැ ඇටම් එකක් හේතුම් පටිච්ච සම්භූතම් ඒක තමයි වැදගත්ම දේ සිදුවත් හොයාගත්ත සාස්ත්‍රුන් වහන්සේ සොයාගත් උතුම්ම දේ එක. චක්කුං අනාත්ත. මේ කියනකොට මම දැන් අප දන්න චක්කු කියනකොට මතක් වෙන තුන ওই ගුලි දෙක. පොතේ නෙවෙයි දැන්. ඡයන්නයි අල්කයන්නයි කුයන්නයි නෙවෙයි. මේ කතා කරන්නාගේ උච්චාරණ ප්‍රොනන්සියේෂන් හැන්ටි ඒකත් නෙවෙයි. ඔය පාවිච්චි කරන අත්ත් භාවයේ තුල පුජ්ජල භාවයේ තුල සත්ව භාවයේ තුල තියෙන හැකියාවන් ඒ හැකියාවන් පාවිච්චි කරන්න ඉන්ද්‍රිය දෙකක් තියෙනවා. ඒක අඩු වැඩිකම් තියෙනවා නම් ඒකට මේ ලෙන්සස් හරි දාලා අලුතෙන් හොයාගත්තේ ඇති. ඒක තමයි හැකියාව. ඒක එහෙම වර්ණ සටහන් පේන්න පටන් ගන්නවා. චක්ඛුං අනත්තා. ඒ චක්ෂු භාවයේ ඇස් බව කියන එක නිරන්තරයෙන් නොවෙනස් වත්නා ශක්තියක් නෙවෙයි. නියුක්ලියකන් නෙවෙයි ඇතුලේ තියෙන. ඊට පස්සේ ওই ඇහැ කියන එකට පේන වර්ණ. දැන් මේ ඇස් තියෙනවා නම් බිලියන කෝටි ගාණක් දැන් තියෙනවා. ලේනුන්ට සත්තුන්ට මිනිස්සුන්ට මුවන්ට සිංහයන්ට. දැන් මේ වෙලාවේ අප්‍රිකාවේ කැලේ ඉන්නවා නම් මොංගෝලියාවේ ඉන්නවා නම් ශ්‍රී ලංකාවේ ඉන්නවා නම් කැලේ හරි මිනිස්සු හරි කොහේ හරි තැනක ඉන්නවා නම් ඒ චක්කු තියෙනවා කාට. ඒ චක්කු වලින් බලන දේවල් සමානයි. එතකොට ඒ බලන දෙයයි මායි අතරේ සම්බන්ධ කතාවේ ඇති කරගන්න එක තමයි දැනට කෙරෙන්නේ. කවුරුත් කරන්නේ ඒකයි. ලේන කරන්නත් ඒකයි, මුවා කරන්නත් ඒකයි, උකුස්ස කරන්නත් ඒකයි, සත්‍යජී කරන්නත් ඒකයි. ඒ නිසා ඒක අමුත්තක් නෑ. කිසිම අමුත්තක් නෑ මෙතන. තොට රූපං ඒකට අපි කියන වචනේ පාලි කියන ඒ මාඝි භාෂාවෙන් කියන වචනේ තමයි රූප. ඒකට පේන රූප වලට ඇසට පෙනෙන ධාති වලට කියපු නම තමයි රූප. ඒ පෙනෙන ධාති වල කිසි හරයක් නේ ආලෝකයක් නිසා හැදරුවක් නිසා මට ඒක පේන. එතකොට චක්කුං අනත්තා රූපං අනත්තා. ඒක භාවිතා බහුලී කතා කරන්නම දැන් අර පසුගිය සතියේ ධර්ම සාකච්ඡා කරනකොට සමහර අය බොහොම ඒ කියනකොටම ඒක තේරෙයි. භාෂාව පරිව කොමියුනිකේෂන් සිස්ටම් එකේ එච්චර සම්භාවිත නොකීවත් පැහැදිලි ලෙස නොකීවත් මොකද අවබෝධය තියෙන බව පේනවා. මේ පෙනෙන ජීවිතයම දකින්න. එතකොට චක්කුං අනත්තා රූපං අනත්තා. ඔන්න ඒ චක්කුවේ ඒ පැත්තේ ඉඳලා ඇඟිලි දෙක තිබ්බොත් එහෙම චක්කු කියන ඒ ඉන්ද්‍රියට චක්කායතනේ නෙවෙයි ඒක ආයතන හැකියාව තියෙන එකට. ඒ ඉන්ද්‍රිය පද්ධතිය තව ටිකක් අඟල් දෙක තුනක් ගියාම ඔන්න කන් සෝත කියලා කිල් දෙකක් තියෙනවා. මාංශ චක්කුත් ඒ වගේම තියෙන අනිත් ඒවා ඉන්ද්‍රිය මේ මනුෂ්‍ය ශරීරයේ තියෙන එක ගැන මම මේ අවිර පෙන්නන්නේ ඒකට. ඒකට ඇහෙන જાතියට සෝතං අනත්තා දානත්ත කියන වචනේ දාන්නා. සෝත කියන එක නෙවෙයි සත්‍යදී. සෝත කියන එක නෙවෙයි අත්තා. සෝත කියන එක නෙවෙයි තමා. සෝත කියන එක නෙවෙයි පැවැත්ම. සද්දානත්තා. ඒ හිල් දෙක තුල ඇති ශක්තියට ඇහෙන දේවල් තියෙන ඇහෙන්නේ අපි දන්නවා වායු තරංගයක වේව්ස් ඇවිල්ලා ඇහෙන්නේ ශබ්ද තරංග. එතකොට ඒ ශබ්ද තරංගත් මේ ඇහෙන කන දෙකම අනත්තයි. ඉස්තරව ස්වාධීනව පවතින දෙකක් නෙවෙයි. අත්තා කියලා ගන්න හැමෝම හදාගන්නේ මාත්‍ය දෘෂ්ටිය ස්වාධීනව පවතින යම් ශක්තියක් තියෙනවා. ඊට පස්සේ ඊළඟ හැකියාව මේ ශාරීරිය ගත්තින්දා කවුදෝ ගැහැණියක සහ මිනිසෙකු විසින් බවල දුන්න එක කම්මානුරූප අරගෙනාව ඒක ස්ත්‍රී ශරීර වෙන්න පුළුවන් පුරුෂ ශරීර වෙන්න පුළුවන් චක්කුං අනත්තා සූපං අනත්තා සූතං අනත්තා සද්දා අනත්තා අප ළඟ තමයි ඉන්නේ දැන් අර දර්ශන මේ වාදයට තීරීස් වලට යනව නෙවෙයි ඝානං අනත්තා ගන්ධා අනත්තා ඝානං කිවි ඔය දැන් තියෙන්නේ ඔය නහයක් කියලා එක. ඔන්න ඇස් දෙක තියෙනවා චක්කු දෙකක් තියෙනවා ඊට පස්සේ දෙපැත්තේ සෝත දෙකක් තියෙනවා ඔන්න එකෙන් ආවහම ඔය මැසට කියන ඒ මාංශයත් මෙහම් බැලුවහම ඇවිල්ලා ඔන්න දැන් මැද්දේ තියෙනවා හිල් දෙකක් එක්ක තියෙන මැදින් පුඩි පිටියක් තියෙනවා වෙන් කරලා කාගෙත් බොහෝ විට බල්ලෙක් ගිනහයත් බොහෝ විට ඒ විදිහමයි තියෙන අලියාගේ බැලුවත් ඒ හොඳ වෙලේ ඒ බෙදිල්ල තියෙනවා ඒක බෙදිල ඇතුලේ තියෙනවා ඔක්සිජන් නුත් දානවා එකකින් ඔක්සිජන් ගන්න කටිනුත් පුළුවන් බටවලින් දාලා ඔක්සිජන් ගන්නත් පුළුවන් ගන්ධය කියලා කියන්නේ ඒ ගන්ධය ගන්නට පුළුවන් ඒ අංශුන් ගන්නට පුළුවන් ශක්තියක තුල තියෙන හින්දා ඒතෝටි ඝාන කියලා දැනට කියන ඉන්ද්‍රිය මාංශ ඝානය හරි කමන්නේ ඇති ශක්තිය හරි කමන්නේ ඝානං අනත්තා අනන්තං කියන ඒ යට ගිහිල්ලා කියන්නේ ගිරිමානන්දට මේ අනත්ත් සංඥාව ඝානං අනත්තා ගන්ධා අනත්තා මේ ලෝකෙමයි අල්ලගන්න බුදුහාම මේ ඒද ලෝක කියන්නේ මේහයි කියලා අපි දන්නවනේ. තුර්ඝානං අනත්තා ගන්ධානත්තා. ඔන්නේ ඝාන ඒකෙන් ඒකේ අර මැද්ද බිත්ති කෑල්ලෙන් පස් පල්හාට ටිකක් ආවත් ඔන්න දැන් දත් අහු වෙනවා. තොලක් කියලා තියෙන උඩු තොලන් ඊට පස්සේ තියෙන එකේ ඇතුළට දත් කියලා ඇට කූටු වර්ග ටික අස්ති වර්ගය animal එක ඒ ටිකේ උඩ කැලලයි යට කැලලයි යට කැලල තියෙන හපන්ටනම් ගොක් කාලවට හපන්ට උදව් කරන්ට මැසට් එකත් උදව් කරගෙන ඒක තියෙනවා ඊට පස්සේ ඒක තියෙනවා දේව කෙලක කතා කරන්න ශක්තියක් තියෙන හොල්ලන්න පුළුවන් ගිලින් උදව් කරන ඒක තියෙනවා අගල් හතරක් පහක් දෙක මාංශයක් තියෙනවා. කාටක් තියෙන එක. අපිට වැඩි ලොකුට තියෙන ඇතු වෙන හරකෙකුට, අලියෙකුට, තල්මහෙකුට ගත්තොත් එහෙම නැත්නම් මේ දිවෙන සත්තුන්ට ගත්තොත් එහෙම ලොකු එකක් තියෙනවා. ජිරාෆ්ලා වගේ අයට. එන්සෝක මාංශ ජීවහාව ඉච්චර අගේ කළා උදන් අනන්ත දෙන්නේ ওই තියෙන අගල් හතරේ. ඒ ජීවහා අනත්තා ඒ ජීවහා කියන ඒ රස ශක්තිය ගන්න එක ඒ ටේස් බඩ්ස් ගොඩාක් තියෙන මිලියන ගාන දාස් ගන්න තියෙන ඒවා ඒ සම්බන්ධ වෙච්ච ස්නායු පද්ධතියත් එක්ක සම්බන්ධ වෙලා රස සොයා දෙන ඒ ශක්තිය අනත්තා ස්වාධීන පැවැත්මක් නැහැ ඒක ස්වාධීන ප්‍රවත්මක් තේ ඒ සම්බන්ධ ස්නායු මොළෙන් අක්‍රිය කරොත් එහෙම රස දැනෙන්නේ නැහැ. ඊට පස්සේ පුරුදු වෙච්ච ඒවාදී. රස කියන එක පුරුද්දක්. පොඩි කාලේ ඉඳලා මාමයි කන්න පුරුදු කරොත් ඒකට කැමැති වෙනවා. කැමැති නම් ඒකට. වෙජිමයි කන්න පුරුදු කරොත් ඒකට කැමැති. ඒ වර්ගයේ ඔරෙන්ජ් ජූස් ට්‍රොපිකාන ඔරෙන්ජ් ජූස් මනම් කැමති ඒකට කැමති ඊට පස්සේ. දූරියන් කන්න කැමති වුණොත් ඒ කැමැත්ත යනවා ඒකේ නහයටයි දිවටයි තියෙන දෙකක් ඒක භෞතික වශයෙන් ඒකට පුරුදු වෙලා තියෙනවා. ජීවහා එතකොට ඒ රස දැනෙන ඒ ශක්තිය වගේම මේ මාංශ දිවත් අනත්තා ස්වාධීන පැවැත්මක් නෑ එයා නෙවී සත්‍යජි. ගාල් හතර දිව නෙවෙයි මම තම එයා නෙවෙයි රස අනත්තා. කොච්චර රස විඳින්නට ඇද්ද මේ අවුරුද්ද තුලම? කොච්චර හැඳිලෙව කාලද්ද? කොච්චර ගෑරුපුලෙව කාලද්ද? කොච්චර කෑමලෙව කාලද්ද? බත් කොච්චර දාලද්ද? මිරිස් කොච්චර දාලද්ද? තක්කාලි කොච්චර දාලද්ද? කොච්චර යෝගට් දාලද්ද? ඒක තුලින් දැනෙන් දැනී යන්නද? ඒක දැන් නැහනේ. ඒක දැන් නැහැ. එතකොට ජීවහා අනත්තා රසානත්. ඒ වගේ ස්වාධීන පැවැත්මක් නේ. දැන් මේ අනත්ත සංඥාව අද අපි ඉගෙන ගන්නේ අද සංඥාවට අනුව. තව ක්‍රම තියෙනවා බලන්න. බහුධාත්ක සූත්‍ර ගත්තොත් ඒ තව ක්‍රමයක් තියෙනවා නෙවෙයි දැන් ගන්නෙ. මතක තියාගන්න. පංච උපාදානස්කන්ධ තුලිනුත් නෙවෙයි දකින්නේ. නාම රූප තුලිනුත් නෙවෙයි දැන් දකින්නේ. එහෙමත් ක්‍රම තියෙනවා. ඊට පස්සේ අපි බලන්නේ තථාගතයන් වහන්සේ ආනන්දහාන්ට කියලා දුන්නේ ගිරිමානන්දහාන්ට කියන්නේ කිපු කැමී විතරයි අද. ඒතර ජීව අනත්ත රස අනත්ත. ඒතර චක්කුං අනත්ත රූපං අනත්ත. දැන් මේ ඔන්න පෙනෙන ලෝකෙම අල්ලගෙන ඉවර අනත්තා සිට. ඊට පස්සේ සෝතං අනත්තා, සද්ධා අනත්තා, ඝානං අනත්තා, ගන්ධා අනත්තා, ජීව අනත්තා, රස අනත්තා. දැන් ඊට පස්සේ පොට්ටබ්බ දැනෙන්නේ කොහාටද? ඔය ඔළුවේ උඩ තියෙන්නේ හමක් එකට දැනෙනවා. දැන් ඔළුව ඒ ඇඟිල්ලෙන් ඇල්ලුවොත් එහෙම ඒකට දැනෙනවා ගැට. උන නලලල්ලන පොට්ටබ්බ. කන් දෙක අල්ලනවා. මුළු හැමම එතකොට මේ ධර්ම සාකච්ඡාවේදී අප කියන්නේ පොට්ටබ් මේ කාය කියලා හැමත දැනෙන. ඇතුළේ දැනෙන જાති තියෙනවා. ඒ දැනෙන ගැති තියෙන දැන් වකු gadu වගේ දෙයක් නම් දැනෙන්නේ මෙන්න අපිට ආසාදනයක් නොනොත් එහෙම. ඔය දැනෙන සමහර ඉන්ද්‍රයන් තියෙනවා. කෑම පිරුණාම බඩට දැනෙන ගැති තියෙනවා. ඒ වගේ මේක අයින් වෙන්න හදනකොට ඒවා දැනෙන ගැති තියෙනවා. අවසාන කෙලදරවල දුරහම කියන එක දනිස්සේ හමක් තියනවා. ඊට පස්සේ කකුලේ හමක් තියෙන නේපුතු වලින් එහා තියෙන හම ඔය කොටම තේරෙනවා අපිට. එතකොට කායෝ අනත්ත නැත්තම් හම කියන එකත් මේ දැන්න ගැතියත් අනත්ත. ඒක නෙවෙයි සත්‍යජි. ඒක නෙවෙයි ආත්ත. ඒක නෙවෙයි තමා කියලා ඉදිරිපත් කරන්න තියෙන්නේ. වැලමිටේ තියෙන හැම පෙන්නල මේ මම කියලා කාටවත් කියන්නේ මේ මම ඒක දාන්නේ නැහැ නේ මේ මගේ හඳුනුම් පත්තට. මේ තමා සත්‍යජි කියලා කියන්නේ කියලා මාපට ඇඟිල්ල පෙන්නන්නේ නැහැ නේ. කකුලේ තියෙන ලොකු ඇඟිල්ල, චූටි ඇඟිල්ල ඒවා පෙන්නන්නේ නැහැ. යටිපතුලේ තියෙන හැම පෙන්නන්නේ නැහැ නේ. මුළු ඇඟේම තියෙන මුළු සමූහයක් හැටියට ගත්තොත් එමේ අනත්තා. කායෝ අනත්තා. ඒ කායෝ කියන එකට ඇහැට රූප වෙනවා වගේ කායෝ කියන එක ලෝකයට සම්බන්ධ වෙන්නේ ස්පර්ශ වලින්. අර චක්කු සම්පස් වගේ දෙයක් නෙවෙයි එතන කියන්නේ. මෙතන පොට්ටබ්බ ඒ පාලි වචනේ පොට්ටබ්බ සංස්කෘතෙන් කරන ස්පස්ත්‍රව්‍ය කියලා. ස්පර්ශය ගෑවිනේ ඇතිල්ලිනේ අර පස්ස කියන එක නෙවෙයි පොට්ටබ්බ මේකට කියන්නේ. මේ වචනේ ඉගෙන ගන්න ඕන. පස්ස වෙනයි පොට්ටබ්බ වෙනයි. ස්පස්ත්‍රව්‍ය කියන එක වෙනයි. මේ දෙකම අනත්ත. එතකොට කය කියනකොට බලන්න ඕන ඔක්කොම ඔළුවේ හැම ඉඳලා තන් දෙක ඇතුලේ හැම කිහිලි වල හැම දණිස් වල තියෙන හැම පිටේ තියෙන හැම බඩේ තියෙන හැම ඔක්කොම එක පාටේ පේන්න ඕන පින්තූර. එහෙම ඉ අරන් යන වහලා තමයි අරන් යන්නේ. ඇඳුම් වලින් වහලා ගෙනියන්නේ. ඒ හැම තුර්කායු අනත්ත පුට්ටබ්බ අනත්ත. ඔන්න හොඳම එක එනවා. එතකොට පසුගිය දවසකත් ඇහුවයි මේකට මනෝ කියලාම කියන්නේ කියලා. මේ ධර්ම සාකච්ඡා අපි ආත කියන්නේ මනෝ කියලා. ඊට පස්සේ කන වගේම ඔළුවේ පාවිච්චි කරන අර අපි දැන් හදේ වස්තු රූපෙට ගිහිලා චිත්තය කියන එක නෙවෙයි යන්නේ. හොඳද? චිත්ත හදේ වස්තු නෙවෙයි මේ යන්නේ. මනෝ සහ ධම්ම. මනෝ කියන ඒ ඉන්ද්‍රිය ඔළුව ආශ්‍රිතව තමයි හිතන්න පුරුදු කරලා තියෙන්නේ. දැනුම කියන එකක් ඇති කරගෙන. ඒ දැනුම මත එක එක වර්ණ සටහන් විතරක් නෙවෙයි අපට පුළුවන් ලොජිකල් thinking process එකක් ඇති කරගන්න. අර perception සංඥා memories එකතු කරගෙන. ඒක තමයි වැදගත් මේ. මොකද ඒක තේරුම් ගත්තොත් තමා අනත්තා කියන එකට සැබෑ ලෙස අත්වාදයේ උපාදානය අහු කරගන්න පුළුවන් වෙන්නේ. මොකද ඒකෙන් තමා මේ විශ්සේ අරුම පුදුම ශක්තියම වාගන්න අත්වාදයක් ඇටියෙන. ශාස්ත්‍රයක් ඇටියෙන. ඒ ශක්තිය සඳවාගෙන සිටින පුජ්‍යලයකු හදාගන්න. එහෙම නැත්නම් ධර්මකායක් නිර්මාණකාය සම්භෝගකායක් හදාගන්න. එහෙම නැත්නම් අපේ සම්ප්‍රදාන කූල අපි හදාගන්න භවංග චිත්තයක් හදාගන්න ඊයනු. හැබැයි සත්ව භාවය එකතු කරගත්තාම එයා නැගල යන එකක් තියෙන එක තමයි අතර කරගන්න වෙන්නේ. ඉන්සත් තමයි ගේ විකුණන්න හදන්නේ. මොකද මේ ගේ තියාගෙන වැඩක් නැහැ කියලා. කාටවත් දෙන්න හදනනේ එකයින් කියලා දාන්න හදන්නේ. ගේ කියලා තිබුණේ ජනෙල් ටිකක් වහලයක් සීලිමක් ටොයිලට් එකක් ලිපක් ওই ටිකට තමයි මේ අපි ගේ කියලා කියන්නේ. ඒ වගේ මේක හොය හොයා බල බල අර පංච උපාදානස්කන්ධ හැටි නෙමෙයි දැන් මෙතන හොයලා තියෙන්නේ. ඒ ගේ හදාගත්ත චක් අපි අසුබ සංඥාවේදී බලපු කේසා ලෝමා නකා දන්තා තචෝ ඒ 31 බලනවත් නෙවෙයි. ඊට වඩා වෙනස් සිටියකට. ලෝකයේ දැනට පාවිච්චි කරන මේ අත්භාවයට තියෙනවා හයක් ලෝකයට එක්ක සම්බන්ධ වෙන්න. ආයතන 6 අජ්ජත්තික ආයතන 6 බාහිර හැටියට. ඔය අධ්‍යාත්මික බාහිර ආයතන ටික තමයි අර්ථ වශයෙන් දකින්න කියන්නේ. ඒක තමයි අර්ථ සංඥාව අයින් කරගන්න ඕන විදිය. හරියට ඒක තේරුම් අරගන්න බුදුහාම කියන මේක විදියට බලන්න. ඒතකොට දුක්ඛ නම් අනිච්චතා අනිච්ච දුක්ඛයි දුක්ඛ අනර්ථයි. එතකොට ඒක බැලුවාම තේරෙනවා දැන් හරියට හීනයක් අපි හීනයක් දකිනකොට අප ජීවත් වෙනවා වගේම හීනෙන් බත් වෙනවා වෙන්න පුළුවන් හීනෙන් ගමනක් යනවා හීනෙන් යමක් යෙදෙනකොට ඒකෙදි සැබෑ ලෙසින් පේනවා වගේම තමා සැබෑ ලෝකයේදී මා රූප ශබ්ද ගන්ධ රස ප්‍රස්තව්‍ය සාධර්ම සිතිවිලි වර්ග අර මනෝ කියන එකත් හා සිතිවිලි වර්ගයේ එක අතපසුනා වගේ කියන්නේ මනෝ සහ සංකල්ප. ඒ කොම ඇති වෙලා නැති වෙලා යන જાති හැටියට හේතුඵල සම්පතියක් නිසා පවතින දෙයක් හැටියට පමණක් දකින්නවා. ඒ කර සිහිනය දකින්නවා වගේම සැබෑ ලෝකෙදි මේ හයත් එක්කම දක්මින් ඉන්න සිහිනයක් පමණයි. දකින්නාද සිහිනයක්, දකින දේද සිහිනයක්. දකින්නෙක් නෑ දකින්න අතුරුදහන්. උන්න ඔය ඒක තමයි බුදුහාඳුරු කියන් හදන්නේ බොස්සග පරිණාමයට දාලා. ඒ කියන්නේ හතට දාලා බලන්න. සති ධම්ම විචය ධම්මචමත කරන්න එපා. සති ධම්ම විචේ විරිය පීති පස්සද්දි සමාධි පෙක්ඛා. විරාග නිසිතයි නිරෝධ නිසිතයි ඔස්සක්ක පරිණාමි වෙන්නත් ඕනෑ. අපටත් ඇහින්ද බණ කියන්න බොහොම පින් සම්මා සම්බුද්ධ සරණයි. බොහොම සතුටුමා. මේ මම එහෙමනම් චිත්‍ර රාජපක්ෂ මහත්මියට යොමු වෙන්නද මේ අපිට තව අදහසක් ඉදිරිපත් කරන්න චිත්‍ර රාජපක්ෂ මහත්මිය බොහොම කරුණා. තිරුවන් සරණයි හැම දිනාටම. සත්‍යජිතමාගේ ඇත්තටම තේරුම් කිරීම උඩ එකතු කරන්නවත් තරම් දෙයක් නැහැ. තුමා පැහැදිලි කරා ඉතාම හොඳට. අපිට මතක් කරගන්න හොඳයි. එතුමා කීප සැරයක්ම කිව්වා අපි අද බලන්නේ නැහැ පංච උපාදාන ස්කන්ධය විදියට කියලා. මොකද අපි හුඟක් වෙලාවට අනාත්ම කියන අනත්ත කියන එක කතා කරනකොට අපි බෙදලා බලන්න පුරුදු වෙලා තින්නේ ඒ පහටම තමයි. ඒ මොකද අපේ දහම් දැනුම අනුව හෝ තමන් කැමති ප්‍රිය පැත්ත වෙන්න පුළුවන්, තමන්ට තේරුම් ගිය පැත්ත වෙන්න පුළුවන් ඒ আদি වශයෙන්. නමුත් මේ සූත්‍රයට අනුව එතුමා අපිට කිව්වා ඒ පැත්තට හිතන්න එපා කියලා. අපි ඇත්තටම දැන් මේ විදිහට බලන්නේ ඇයි කියන එක ගැන මම මේ වචනේ අපි කියලා පාවිච්චි කරාට මේ කතා කරන පුද්ගලය තමයි ඒක කරේ. හිතුව මොකද මේ විදිහට සත්‍යජිතමා අද මෙහෙම කියන්නේ කියලා. එතකොට මතක් වුණා තථාගතයන් වහන්සේගේ වචනේම උනාසි කියලා තියෙනවා මේ මම කියන එක අරගන්න බලන්න ඕන ක්‍රම හතරක් තියෙනවා. එකක් තමයි ධාතු වශයෙන් බලන එක. එකක් තමයි ආයතන වශයෙන් බලන එක. එකක් තමයි ස්කන්ධ වශයෙන් බලන එක. අවසාන ක්‍රමය පටිච්ච සමුප්පන්න විදිහට බලන එක කියලා. ඉතින් ඒක වෙන්න ඕනේ සත්‍යතුමාද කිව්වේ අද අපි බලන්නේ වෙනත් විදියකට. එහෙනම් මෙතන එතුමා සඳහන් කරත් ආයතන වශයෙන් අපි මේ බලන්නේ අජත් ආයතන බාහිර ආයතන වශයෙන් කියන එක තමයි තේරුම් ගත්තේ. හුඟක් වෙලාවට ඇත්තටම ධර්මදේශනවල කාටවත් දෝෂාරෝපණය කරනවා නෙමෙයි, අපි තේරුම් ගත යුතු මේ කොටස් තුනෙන් දෙකක් තමයි අපිට නිතරම ඇහෙන්නේ. අනිත්‍ය දුක්ඛ දෙක ඇහෙනවා ඇති වෙන්න. නමුත් මේ අනාත්ම කියන එක අපිට ඇහෙනවා අඩු. සමහරක් වෙලාවට නොතේරුම් කම නිසා වෙන්න පුළුවන්, අපි දන්නේ නැති දෙයක් ගැන කියලා දෙන්න බැරි නිසා වෙන්න පුළුවන්, මොන හේතුවකට හෝ. එහෙම නැත්නම් අපි ඒක හුඟක් අප්‍රිය කරන දෙයක්, මේක කතා නොකළ යුතු දෙයක් විදිහට අයින් කරලා වෙන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධයෙන් සත්‍යජිතුමා ඇත්තටම මේ සූත්‍රය කතා කරනවා කියනකොට මාර්ගයේ සතිය කිව්වා වගේ හිත ඇතුලෙන් සාදු සාදු කියලා කියුණා නිකම්මම. ඉතින් ඇත්තටම මේ සූත්‍රය පටන් ගන්නකොට මෙතුමා කිව්වා අනත්ත සංඥා සහගත සති සම්බොජ්ජංගම් භාවේති කියලා. එතන එහෙමනම් භාවයති කියන්නේ වඩන්න තියෙන සති සම්බොජ්ජංගයයි මේ අනාත්ත සංඥාව සහගතව ඒක ඇතුව තමයි මේ බොජ්ජංගේ වඩන්නේ කියලා කියන්නේ කියන එක තමයි තේරෙන්නේ. එතකොට සතිය බොජ්ජංගයක් බවට පත් වෙනකොට ඇත්තටම දැන් අපි මේවා ධර්මතාවයන් වශයෙන් දකින්නේ බොජ්ජංග මට්ටමට සතිය දියුණු වෙනකොටනේ. එතකොට සතිය සම්බොජ්ජංගයක් බවට පත් වෙනකොට ඇත්තටම මේ සියලුම දේ ධර්මතාවයන් බවට පෙනෙනවා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තුන දකින්න එක වගේ. ඉතින් ඒකයි මට හිතෙන විදිහට මම හිතන්නේ ඒක වෙන්න ඕනේ. මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් කල්යාණ මිත්‍රෝ එක තා ටිකක් විස්තර කරලා දෙන්න. සත්‍ය සම්බොජ්ජංගේ මේ විදිහට වඩනකොට තමයි අනාත්මය දකින්න පුළුවන් වෙන්නේ. ඒ අපි අර ඝන සංඥාවෙන් දකින දේවල් රාශි සංඥාවෙන් බලන්නේ මේ විදිහට අපි පුරුදු වෙලා අවසානයේදී සත්‍ය ධාම තියුණු මට්ටමට දියුණු වුණාම අපිට මේ දේවල් වල තියෙන දැන් සත්‍යජිතුමා කිව්වේ අර ගේක උදාහරණයක් අරගෙන ගේට කියන්නේ උළුද, ගේ කියන්නේ වහලද, ගේ කියන්නේ පරාලද, විත්තිද, කොන්ක්‍රීට්ද, ඒවා වෙන් කරාම එහෙම කියන්න පුළුවන්ද කියන එක අපි හිතලා බැලුවහම අපිට තේරෙනවා ඒ විදිහට අපි හිතන්නේ නැහැ. මොකද අපේ සත්‍ය දිනු වෙලා මදි නිසා අපි හුඟක් වෙලාවට කැමති ඒක ගයක් කියලා අරගෙන ගෙට අයිති දේවල් විදිහට අර දේවල් ගැන කතා කරා. ඉතින් ඊළඟට එතුමා සඳහන් කරා මේ මනෝ සහ ධම්ම කියන එක. මේ ඔල්ලුව ආශ්‍රිත වෙන දැනුම ඇත්තටම ඒකෙන් කරන්න පුළුවන් තමන් එතුමා ඉංග්‍රීසි වචන පාවිච්චි කරේ මට ඒක සිංහලෙන් කියන්න අමාරුයි මේ වෙලාවේ. logical thinking process කියන එක ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියන එක තමන් දකින්නත් ඕන සතියෙන්මයි කියන එක තේරෙනවා. එහෙම මේ විදිහට නේද මේ process එකේ නේද මේක පටන් ගන්න තියෙන්නේ. එහෙමනම් අපි ඒ process එකම වෙනස් විදිහකට හරවලා නේද මේකෙන් අයින් වෙන්න ඕනේ කියන එක තමයි තේරෙන තරමට මේ සූත්‍රයෙන් අපිට කරන්න තියෙන දේ. මෙතනදී තවත් දෙයක් අපි තේරුම් ගත්තොත් හොඳයි කියලා හිතෙනවා. මොකද තථාගතයන් වහන්සේ වැඩ සිටින කාලේ ඉන්දියාවේ තදේටම තිබුණු ආත්මවාදය උන්වහන්සේ බෙදලා තමයි මේ විදිය සත්‍යයක් අපිට පෙන්වලා දුන්නේ. එහෙමනම් අපි තේරුම් ගන්න ඕන අපි මේ හැමදේම තේරුම් ගන්න ගමන් ඉගෙන ගන්න ගමන් අවබෝධයට ගන්න ගමන් අපිත් මේ විදිහට මේ ගැන කතා කරපු ඉදිරියටම යනවද? එහෙම නැත්නම් සතරගතයන් වහන්සේ විසින් දේශනා කරපු මේ දේ තේරුම් ගන්න විදිහට අපි මේව දිහා බලනවද කියන එක ඉතාමත්ම අවශ්‍යයි කියන දැනෙන බව අද සසෙන් සඳහන් කළා. මම නවතින තෙරුවන් සරණයි. බොහොම පින් චිත්‍රාලක්ෂ මහත්මිය මේ කීසතේ අපිට අවස්ථාවක් ලබා දෙන්න බැරුණා. අනෝජ මහත්මියට එකතු වෙන්න පුළුවන් ද අපිත් එක්ක? අනෝජ මහත්මිය තෙරුවන් සරණයි. මං කියන එක ඇහෙනවද? ඔව් අපිට ඇහෙනවා අනෝජ මහත්මිය, කතා කරලා. ඔව් මම මේ iPad එකෙන් මේවා කරන්නේ අද first time මේක පටන් ගත්තේ. මට ඒක තේරුමක් නෑ හරියට හම්බවන් කරගන්න. මේ මොකද්ද මං අද ඉතාමත් හොඳින් අහගෙන හිටියා. මම කැමති තව දුරටත් අහගෙන ඉන්න චිත්‍රා මහත්මියත් සත්‍යජී මහත්මයාත් හුඟක් ලස්සනට මේක තෝරලා දුන්නා. මට විස්තරයක් කියන්න තරම් තේරුමක් නැහැ. ඉතින් මං හොඳින් අහගෙන ඉන්නම්. තෙරුවන් සරණයි. බොහොම පිං අනෝජ මහත්මිය. මම අපේ සේන මහත්මයට උවිටුනද සේන මහත්මයා අපිට අදහසකින් උදව් වෙන. තෙරුවන් සරණයි. අද ඉතාම වැදගත් මාතෘකාවක් තියෙන්නේ අනාත්ම, නැත්නම් ආත්ම අනාත්ම කියන එක. ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක තමයි ත්‍රිලක්ෂණය. ඒ කියන්නේ ඒ ප්‍රධාන තුනක් හැටියට මම හිතාගෙන ඉන්නේ. එතන මේ ආත්ම කියන එක මම තේරුම් ගත්තේ අයිතිවාසිකම කියන හැටියට. දැන් ඇස කියන එක ගත්තාම ඒක ඇස කියන එක මට අයිති දෙයක් කියලා හිතනවා. ඊට පස්සේ එකකින් ලැබෙන රූපයක් මට අයිති දෙයක් කියලා මට හිතනවා. ඒක තමයි මේ ආත්මවාදය කියලා මට හිතෙන්නේ. එතකොට මේ ඇස කියන එකෙන් ඒ රූපයක් පෙනීම මට අයිතිද කියන එක ඉතාම හොඳින් අපි සූක්ෂමව නිවිසනසිල්ල බලනකොට ඒක පේනවා. අපිට ඒක අයිතියක් නැති දෙයක්. මේක මගේ අයිතියක් නෙවෙයි. මෙතන මේ ඇස කියලා දෙයක් පිහිටුණා උප්පත්තියෙන්. ඒක මම හදපු එකකුත් නෙවෙයි. ඒක උප්පත්තියෙන් හැදිච්ච දෙයක්. ඒකේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒක හරියට මැෂිමක් වගේ. මැෂිමේ වැඩේ කරනවා. ඒ වගේ මගේ ඇසත් ඒ මගේ ඇසට අයිතිය ඒ ඇසට අයිතිය රූපය දකිනවා. ඉතින් මේක මේ මම කියලා මගේ ඇස මම බලනවා මම රූපයක් දැක්ක කියලා ඒ වැරදි මතයක් ඇති වුනේ මේ ආත්ම සංඥාවයි කියලා මට හිතෙන්නේ. ඒතර මේ ආත්ම සංඥාව නැති කර ගැනීම තමයි බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළා තියෙන්නේ. මොකද මේ ආත්ම සංඥාව තමයි අපිට අනිත් හැම දෙයකටම මේ අපේ ජීවිතේ වැරදි පැත්තට නැත්නම් දුක්ඛ තත්ත්වයට පත් කරන්නේ. ඒතර මේ ආත්ම තත්ත්වය නැත්නම් මේ අයිතිවාසිකම නැති කරගත්තොත් මේක ඇස කියන එක ඒ මගේ ශරීරයේ තීචතේ තියෙන දෙයක්. ඒක මම හදපු දෙයක් නෙවෙයි. මේම හැදිච්ච දෙයක්, කර්මානුරූපව හැදිච්ච දෙයක්. ඉතින් මේ හැදිච්ච මේ ඇසෙන් මේ රූපය කියන එකත් මම හදපු එකක්වත් නෙමෙයි. ඒක ඒක තිබිච්ච නිසා, ඒක ඒ ඇසට හමු වෙච්ච නිසා, ආලෝකයත් ඒ තරුණුත් නිසා ඒක ඒ රූපය ඇසට පතිත වුණා. ඉතින් මේ ක්‍රියාව මම කියන එක නැත්නම් මගේ අයිතිවාසිකම මෙතනින් අතහැරියොත් ඒක ඒක අනාත්ම සංඥාව කියන්නේ ඒකට කියලා මට හිතෙන්නේ. ඒතර මේ අනාත්ම සංඥාව අපි සතිය, විරිය, ප්‍රීති, ප්‍රසද්ධි විදිහට සලකන්න ඕනේ. මොකද මේ හැම දෙයක්ම අපි සිහියෙන් හිතියේ නැත්නම් සතියෙන් හිතියේ නැත්නම් අපිට මේක පේන්නේ නැහැ. අනාත්ම සංඥාව. මොකද අපි හැමතිස්සෙම අර වතුර පාර පල්ලෙහාට ගලනවා වගේ නිතරම අපේ ඇති වෙන්නේ ආත්ම සංඥා. මේ මම දකිනවා, මට දැක්ක රූපයක්. ඒ විදිහටයි මට හිතෙන්නේ. ඉතින් ඒක නැති කර ගන්න නම් හොඳ සතියකින් මේ දිහා බලිය යුතුයි. මේ සතියෙන් බලලා ඒක සති විරිය ඒ දේවල් වලින් බලාගෙන යනකොට ප්‍රීති, පස්සද්ධි, උපේක්ෂා කියන හැම එකක්ම මතුවෙනවා. මේ අපේ අනාත්ම සංඥාවට අයිතිවාසිකම නැති කරපු තරමට කියන එකයි මට තේරෙන්නේ. ඉතින් ඊට පස්සේ අර විවේක නිශ්චිත, විරාග නිශ්චිත, නිරෝධ ඔස්සඟ පරිණාමය කියන දේවලුත් මේ අනුව මතුවෙන දේවල් කියලායි මට හිතෙන්නේ. මේ අයිතිවාසිකම ඇරෙනකොට එතන විවේකයක් ඇති වෙනවා. මොකද විවේකේ මම කරන දෙයක් නෙමෙයි, මේ කිපේ කරන දෙයක්. ඒක පිට ඒ කරන්න දීලා මම පැත්තකට වෙනවා. තවද මම කියන එක අන්තිමට නැතුව යනවා. මොකද අයිතිවාසිකමක් මෙතන අයිති කරගන්න නැති නිසා. මේකයි මට හිතෙන්නේ මේ ආත්ම වාදයේ කියන එක, ආත්ම සංඥාව නැති කරගෙන අනාත්ම සංඥාවට ඇති කර ගැනීම නම් මේ අයිතිවාසිකම කියන එක නැති කරගන්න ඕනේ කියන එකයි මම මට තේරුනේ. තිරුවන් සරණයි. බොහොම වෙන් දලුවත් මහත්තයා කතා කරන්න අවස්ථාවක් ගන්න හිතා. ආතිරුවන් සනයි ડોક્ટર මාදව, මට මේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න හිතුණා. මේ සාකච්ඡාවේදී ගෞරවනීය ප්‍රසන්නතුමාත් ඒ වගේම කල්යාණ මිත්‍රයනුත් බොහෝ කාරණාවන් එය දන්න විදිහට ඉදිරිපත් කරලා දෙනවා. ඉතින් ඒක අපිට මට බොහොම ප්‍රයෝජනවත් මට. ඉතින් මේ හැම දෙයක්ම උපයෝගී කරගන්න මම උනන්දු වෙන්නේ මට මේ සත්‍ය තවදුරටත් අවබෝධ කරගන්න නිසා. ඉතින් මට මේ ලැබෙන දේවල් තුළින් තියෙන ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න හල්පනා කරනවා. ඉතින් මම මේ විදිහට මේ ප්‍රකාශයක් කළේ මිලෙන් කල්ලා මිත්‍රන්ට යෝජනා කරනවා තමන්ගේ ගමනට ඇති වෙන ප්‍රශ්න විදිහට ඉදිරිපත් කරන පොදේ ප්‍රශ්නත් වැදගත් වෙනවා. තමන්ගේ අදහස් වලටත් දසුතුන්දයි ප්‍රශ්න පුළුවන් නම් යොමු කරන්න. ඉතින් මම ප්‍රශ්නේ මගේ ඇත්තටම මෙතුවක් කල් ධර්මයේ අහලා ඉස්සරහනේ කළා ඒ තීන ප්‍රත්‍යම් මත සහ තමන් මගේම මේ ජීවිතේ දැකීම් මත, මතුව ඇති දේවල් මත, ධර්මයේ වචන වලින් කියන දේවල් දකින්නවනේ. ඉතින් මට මේ මත් ලැබිලා තියෙන මේ සිරුර ඒ තාත්තේ දැන් ඉතින් හොඳටම පේනවා, දකින්නවා. හොඳටම කබල් වියන හැටි හොඳටම පේනවා. අලුතෙන් වෙන මොන උදාහරණ නැතත් මගේ දුලින්මත් පේනවා. ඒ අතරතුර අහන්නත් ලැබෙනවා. ඉතින් මේවත් කල්යනා මිත්‍රෙන්ගෙන් ඉතුරුුනේ ඒවත් අහන්න ලැබෙනවා. ඉතින් ওই විදිහට දන්න දේවල් සහ තමන්ගේ දේවල් එකමුතු කරාම මේ රූපයෙන් නම් ඉතින් ගන්න දෙයක් නැහැ. ඒක නම් මගේ නම් වෙන්න බෑ කියන ගීම තීසියම් මට්ටමකට තියෙනවා කියලා අපි දැනට කියමු. ඒ වගේමයි මට ඉතින් මේ වේදනාව කියන දේ වුණත් මම ඉතින් අතීතයේ විඳපු වේදනාවන් ඒවා ගැන මෙනෙහි කරලා තියෙනවා. ඉතින් ඒ අනුව මේ වේදනාවත් මගේ කියලා ගන්න එතන දෙයක් නැහැ කියන වගේ අවබෝධයක් යම් සිමට්ටමක් තියෙනවා. චේතනා වුණත් එහෙමයි, මම ඉදහනත් හිත විදියටද අද චේතනාවන් මගේ ඇති වෙන්නේ. චේතනාව නැති වෙන විදිය වෙනස්, චේතන ඇති වෙච්ච චේතනාවද නැහැ, ඒ චේතනාව සම්පූර්ණ වෙනස්. ඉතින් ඒ වගේ ඒ චේතනාවුනුත් මගේ නෙවෙයි කියන හැඟීම. ඒ විදිහට මානසික කාර්ය වුණත් ඒ විදිහට ඒ ආකාරයට තියෙනවා. ඉතින් සංඥාගෙන මම ඉතින් හිතමතක් කිව්වේ නෑ වැඩිපුර. නමුත් සංඥාගෙන අර කතා කරන්නේ සංඥා වුණත් එදා මංගත විදිහට නෙමෙයි අද දේවල් ගන්නේ කියන දේ යම් සිප්පන්ටමකට වෙනසක් වෙනිනවා. එතකොට මම අහන්නේ ඉතින් එහෙම වුණත් කිසියම් චක්තියක් ගියක් තියෙනවා නම් එහෙමනම් දැන් මෙතන මේ මම කියලා කෙනෙක් නැහැ කියලා හිමක් ඔය ඔක්කොම කියන්නේ මම දැන් කියපු නාම සාරූප කියන කොටස් දෙකම ගැන මම කිව්වා. ඒ කොටස් දෙකම තුල මේ මම කියලා කෙනෙක් ගන්න නැහැ කියලා ස්ථාපිත වෙලා තියෙනවා නම් එහෙනම් ප්‍රශ්නයක් වෙත තියෙන බෑනේ. එහෙනම් ඉතින් මරණයකට බයක් හෝ Tamanth මේ ඇති වෙන ලෙඩ දුක් ගැන තැති ගැම්මක් හෝ වෙන ඕනෑම දෙයක් ගැන, එළිය වෙන දෙයක් ගැන හෝ ඊ සද්දයක් අවතීකර ගැස්සන ගතියක් හෝ කිසි දෙයක් නැති වෙන්න හේතුවකුත් නැහැ කියලා හිතනවා. එහෙම ඒත් යමක් තියෙනවා මට අරවන් නැහැ. ඒ වුණාට මට මේ මොකද්ද එකක් තියෙනවා තාමත් කියලා මේ තියෙනවා නම් ඒ කුමක්ද කියන දේ කතා කරන්න පුළුවන්ද කියලා. මේක වල මේ අර කේමක ස්වාමීන් වහන්සේ අනාගම් විදින්ද රහත් වෙන්න කලින් ඒ අහපු ප්‍රශ්නේ මට්ටමටම නොවෙන්න පුළුවන්. නමුත් ඒ වගේ යම් කිසි අවබෝධයක් යම් දෙයක් ගැන තිබුණා වුණත් මේ මොකක්ද මේ තියෙන්නේ? අපි උගලන්ටත් එහෙම තියෙනවද මොකක් හරි උගලන්ටත් මේ ඒ වගේ තමන්ට සියල්ලම ගැන අවබෝධ තිබුණත් ඒත් බැරිකමක් තියෙනවද? මේ ඒත් බයක් දැනනවද? ඒත් බැරිකමක් තියෙනවද මේ අතහරින්? ඒ කුමක් වගේ දේවල්ද කියලා මට අප උපකාරයක් වෙන විදිහට සාකච්ඡාව ප්‍රශ්නයට උත්තර ලබා දෙන නම් බොහොම අගය කරනවා. ඉස්සරහට බොහොම පිං දරුවත්මාත්තේ මමත් ඇත්තටම සත්‍යතුමාගෙන් තවත් ප්‍රශ්නයක් අහන්න තමයි බලාපොරොත්තු වුණේ. සත්‍යතුමා අපි ඒ දරුවත්මාත්තේ අහපු ප්‍රශ්නයයි මේ මගේ ප්‍රශ්නයයි දෙකම එකතු කරලා අපි ඔබතුමාගෙන් ඔබතුමා භාවනා කරන විදිහට අපි උත්තරයක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි මේ සාකච්ඡාවට එන්නේ අනිත් කට්ටියත් ඒකට උදව් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. දැන් ලබතුමාගේ ප්‍රශ්නය වගේම මට තියෙනවා මේ අපි යම්කිසි තුරකට ගියෙලා ડોક્ટર මාදව අපිට හඳ නැතුව ගියා ටික වෙලාවකට ඔබතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන හදනකොටම තමයි ડોક્ટર මාදව ගහන්න නැතුනේ. ඔව් ડોક્ટર මාදව ගහන්න මොහොත ගන්න නැතුන අපි එතුම සම්බන්ධ කරගමු. දිලෘප මාත්මයාවක් ටයිප් කරන්න හදන මම හිතන්නේ මේ ડોક્ટર මාදවගේ ලයින් එක සම්බන්ධ වෙනකන් තත්පරයක් දෙන්න. හොඳමයි අදවත් මාත්මේ මම කියන්න උත්සාහ කරේ ඔබතුමා අහපු ප්‍රශ්නේ මට තේරෙන විදිහට එක වතාවට ඒක අනිත්‍යයට වැඩිය දුක තේරුම් නොගැනි ඒ தත්ත්වේ තියෙන දෙයක් වගේ කියලා හිතන තරම් සරලයි. එහෙනම් නේ ડોક્ટર මාදව දැන් සම්බන්ධ වුණා. ડોક્ટર මාදව ඔබතුමා කතා කරලා ලයින් එක පොඩ්ඩක් ඩ්‍රොප් වුණා. ඒලයි දිලෘප් මහත්මයා යමක් කියන්න හැදුවා. එතුමාගේ ලයින් එක කැඩි කැඩි එන්නේ. නැවතත් මම එතුමාට යොමු වෙනවා. නමුත් මට යන්තම් ඇහුණා මේ දුක අවබෝධයක් ගැන ප්‍රශ්නයක් කියලා. ඔව් ඒක අනිවාර්යයෙන් සම්බන්ධයක් ඇති. නමුත් මම මගේ හිතේ මම දැනට හිතනවා මේ තරම් දුක් විඳින්න දුක ගැන අවබෝධයක් නැතුව නොවේ කියලා. අපි දුක ගැන ඔය ටෙඩි ලුක් පටන් ගත්තේ දා භාවනාවට යොමු වෙන්න විශේෂයෙන්ම ආචාරන්තුන්ගෙන් අපිට වෙනුම් දුන්නේ නැහැ. මොකද මේ විදිහට අපි දුක පිළිබඳව බොහෝ ආකාරයෙන් දකින්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් නේ දැකලා තියෙනවා කියලා විශ්වාසත් කරනවා. ඉතින් ඔබතුමා කියපු දේ හොඳයි. මම යත් හිතලා බලන්නම් තවත් දුක ගැන බලන්න ඕනේ නේද කියන කාරණාව බොහොම හොඳයි. දිලු මත ඔබතුමාට මම තවදුරටත් යමු වෙලා ඊට පස්සේ ડોક્ટર මාදුට යමු වෙනවා. ડોક્ટર මාදව ලයින් එක දැන් හොඳයි නේද? ඔව් මහත්තයා දිලු මත කතා කරලා පස්සේ මම ඊළඟට සම්ම සම්ම තේරුවන් සරණයි. මට ඒක ගැන තාමත්ම ඉක්මන් අදහසක් ප්‍රකාශ කරන්න ඕන කම තිබුණේ අමාරුමකට පත්තරයක් දෙන්න. මට කියන්න ඕනේ දැන් සමහරවිට අර අපිට සත්‍යත්මමනින් ප්‍රකාශ කරා වගේ අනිත්‍ය අනාත්ම තත්ත්වය දෙන එක ටිකක් අමාරු තේරුම් ගන්න තත්ත්වයක්. සමහරවිට පැහැදිලි නැහැ හරියටම ඒක දුක තේරුම් නොගැනීම නිසාද කියලා එහෙම හිතෙන්නේ. මම ඒකට හේතු වශයෙන් කියන්නේ මම දන්න කල්යාණ මිතුරියක් ඉන්නවා මට ගොඩාක් උදව් කරන කෙනෙක් මේ ධර්මකාරණදී යාමට කිව්වා මේ එයා අවුරුදු 10යිදී 8 10 වගේ කාලෙම එක මේ එයාට මේ පැවැත්ම වැඩක් නැහැ අර එහෙම හිතුණා කියලා. මේ පොඩි ළමයෙක් ඉන්න කාලේ මේ කියන්නේ මේ මට මම කියලා දෙයක්වත් නැහැ මේ පැවැත්මක් නැහැ කියලා එහෙම හිතා අම්මා හරි කතාසක් ඇති වුණා කියලා. ඉතින් මේ එහෙම හිතලා ඉතින් ඒ කාලෙ දැනගෙන ඉන්න එක තමයි මේ සියදි විනාශා ගැනීම. ඉතින් එයාට එහෙම ගොඩක් හිතවිලි ඇවිල්ලා තිනවා. එහෙම මේක වැඩක් නැහැ කියලා මේ මරණය කොච්චර හොඳ වේද කියලා. මේ ඉතින් එහෙම ඉතින් වාසනාවකට වගේ ආ ඉතින් මේ බොහොම මේ හොඳ පෞලක ඒ කියන්නේ හොඳ හැදෙන වගේ කෙනෙක් නිසා එහෙම තත්ත්වයක් ඇති වුණේ නැහැ. හැබැයි වැරදිලා හරි එහෙම මොකක් හරි ප්‍රශ්නයක් නැණ සිවිදීන සා ගන්න තිබුණා. කෙසේ නමුත් එහෙම වුණේ නැහැ. පස්සේ කාලෙක ඉතින් ටිකක් දැනුම වැඩි වුණාට පස්සේ වැඩි හිතියක් වුණාට පස්සේ ධර්ම මාර්ගයේ ඉතින් ධර්මය අහන්න ලැබුණාට පස්සේ තේරුම් ගත්තා ඉතින් ඒක එතන තමයි තියෙන්නේ කියලා. සියදිවි නැසා ගැනීම නෙමෙයි මම ටික දැන් මේ වෙනකොට බොහෝ දුර ගිය කෙනෙක් ධර්ම මාර්ගයේ. ඉතින් මට හිතෙන්නේ ඒකයි අර සමහරවිට අපිට එහෙම හිතුණාට තර්කානුකූලව අපේ තුලින් මේක එහෙමම හරියටම ඒක තේරෙනවද කියලා අනත් දැන් ඔබතුමාගේ අනිත් එක තමයි ඔබතුමා කතා කරේ මේ වේද රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන. නමුත් අද සත්‍යතුමාද අපිට පැහැදිලිවම කිව්වා ආයතන වශයෙන් මේක අනිත්‍ය බලන්න කියලා. ඒ කියන්නේ අධ්‍යාන්තර සහ බාහිර වශයෙන්. ඉතින් ත්‍රිවිධ ආද්‍යයක් ඔළුවට ආව දෙයක් තමයි දැන් ඇස මේ දැන් අපි භාවනාවකදී අපි හොය ගොඩාක් කියන ආයතන වලින් දේවල් නවත්තලා ගොඩක් වෙලාවට අපි මනස දිහාම බලාගෙන ඉන්නවා මේක වෙනස් වෙන විදි. ඒ වගේම ඒවයි ඇතිවන කෙලෙස් ඒව නැති වෙලා මේක මනසින් අපි අර කිව්වා වගේ යම් යම් සතිය ඊටත් එහා ගිය තත්ත්වයන් අපි අපි මනස නිස ඒකාග්‍රතාව කරගන්න උත්සාහ කරනවා. ඉතින් එතනදි දැන් අර අනිත්‍ය අර සත්‍යත්වම අපිට කිව්වා වගේ මේක මම හිතන්නේ මට පෞද්ගලික කියන භාවනා කරන මිස් වෙන. ඒ කියන්නේ මේ අපි මේ නිගනසලක හරිනේ තාමත්ම වැඩකට කොටසක් කියලා මොකද අර අනිත්‍ය අනාත්ම ගැන අදහසක් නැත්තම් වෙන්නේ දැන් අපි අනිවාර්යෙන් භාවනා කරනකොට ඒව එක විදිහට තියෙන්නේ නැහැ. හොඳට වැඩ කරන දවස් තියෙනවා, හොඳට සතිය පීඩන දවස්, හොඳට හරි මෙන්ට සමාධියට යන්න පුළුවන් දවස් එහෙම තියෙනවා. සමාල්ලාට සත්‍ති ගණන් තියෙනවා. හරියට එන්නේ නැහැ, අනපානේ පේන්නේ ආදී වශයෙන්. මම දන්න සමහර අය ඉන්නවා මේවා මේ එහෙම වුණාම මේ අත්තර දානවා වැඩි. ඉතින් ඔය අපි අහලා තියෙන ස්වාමීන් වහන්සේලා වුණත් අවුරුදු ගානක් භාවනා කරලා අන්තිමට සිවුරුත් ඇරලා ඩිස්රෝබ් වෙලා නිකන් කසාද බැඳගෙන එහෙම යන්නේ. මං හිතන්නේ අර අපි අර හිතේ සිටිවිලි බලන කොටත් ඒවයි ඇතිවෙන ඒකාග්‍රතාවය වෙන කොටත් ඒක මම කරනවා කියන අදහසින් මට මමයි මේක මේ සමාධිය ඇති වෙන්නේ කියන මොකක් හරි අර එතනදී අර එන ධම්ම සහ සිත පිළිබඳව මොකක් හරි අනාත්ම සංඥාවක් ගොඩනගාගෙන අඩුකමක් ඇති කියලා හිතනවා. එතකොට ඒක නොතිබනම් වෙන්නෙම අර කෙපා වෙනවා භාවනාව. ඉතින් එහෙම තියෙනකොට එහෙම අනාත්ම සංඥාවක් යන්තම් හරි ගාගෙන තියෙනකොට හොඳේ තියෙන්නේ. එහෙම වුණත් ඒකෙන් කනගාටුවක් ඇති වෙන්නේ. අර මං හිතන්නේ සැලසිල්ලක් එන්නේ මේක මේ මට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මට කරන්න පුළුවන් සීලය ඉන්ද්‍රිය සංවර ඕවා තියාගන්න එක විතරයි. ඊට එහා වෙනස් වෙන දේවල් ගැන සතියෙන් බලන් ඉන්න විතරයි තියෙන්නේ කියන එක ලොකු සැලසිල්ලක් කියලා කියන්න පුළුවන්. තේරුවත් සරණයි. බොහොම පිං දිනුක් මහත්මයා. ඒ වගේම මම හිතන්නේ මම ආපහු අර ප්‍රශ්නය දලුවත් මහත්තයා ප්‍රශ්නයම තියාගෙන අපි මගේ ප්‍රශ්නයටත් යොමු වෙලා මේ මම අර කියාගෙන ආවේ මගේ ලයින් එක ඩ්‍රොප් වුණා ඇත්තටම. මේ මම කියාගෙන ආවේ මට හිතෙන්නේ දැන් අපි යම් දුරකට දැන් අදලොත් මහත්තයා මතක් කරා වගේ අපි රූපය මගේ නම් වෙන්න බෑ, වේදනාවල් මගේ නම් වෙන්න බෑ, සංඥාවල් යම් ප්‍රමාණයකට, චේතනාවල් යම් ප්‍රමාණයකට අපිට අවබෝධයක් තියෙනවා මේ භාවනා කරන කට්ටියට. මට තේරෙන විදිහට මම මේ ආයතන පැත්තෙන් අපි තුමා මතක් කරලා දුන්නා වගේ ආයතන පැත්තෙන් මේක බලනකොට මට හිතෙන්නේ දැනට මේ ආත්ම භාවය, කියන්නේ මම ගන්න නම් මගේ ඇහැ කියන එක අරගෙන තමයි මේක දිහා මට බැලෙන්නේ කියන එක මගේ පෙර අවිද්‍යාවේ. එහෙම නැත්නම් දෙයක් අහනකොට ඒකම තමයි මේ අපි පෙර කරපු මේ සංස්කාරවල බලයෙන් තාම මේව අතහැරලා නැතුව අනුසේ ධර්මයේ විදියට තියෙන නිසාම තමයි අපි දේවල් වලට එහෙම ඇදිලා යන්නේ කියන එක. කියන්නේ මේ මට තේරෙන විදිහට මේ අපේ දලුවත් මහත්තයාගේ ප්‍රශ්නෙට උත්තරයක්. කියන්නේ තාමත් අපිට තව තවත් යම් යම් සංඥා යම් යම් දේවල් අපෙන් අයින් වෙලා අපි ඉස්සර විදිහට ඒව දිහා බැලුවත් දැන් මේ අපි ආත්මභාවයෙන් මේක අරගෙන අපිට යම් යම් දේවල් තාමත් අනිත්‍යයි දුක්ඛයි කියලා ඒ අවබෝධය නැති දේවල් මේ දිහා බැලෙනකොට ඇහෙනකොට ස්පර්ශ වෙනකොට තමයි අපිට මේ ප්‍රශ්නේ වෙන්නේ කියන එකයි මට අදහස තියෙන දැනට. අපි සත්‍යික තුමාට යොමු යොමු අනිත් හඳන මිත්‍රයන්ට යොමු යොමු ඒ කට්ටියගේ අදහස් විමසනවත් එක්කම දල්වත් මහත්තයටත් දිල්රුක් මහත්තයාගේ අදහසටත් ඒ වගේම මගේ ප්‍රශ්නයටත් යම් ආකාරයක අවධියක් දෙන්න කියලා මම හැමෝගෙම ආරාධනා කරනවා. සම්මා සම්බුදු සරණයි සත්‍යතුමා. සම්මා සම්බුදු සරණයි අදව සත්‍යතුමා යන්නේ ඉස්සෙල්ලා ඔබතුමා මතක් කරපු කාරණාවත් නිසා මට ඉස්සුණ තවත් යමක් එකතු කරන්න. විශේෂයෙන්ම මේ අපි අපි අපේ යම් යම් හිතාගෙන ඉන්න විදියට කිව්වොත් සත්‍යතුමාට අපිට ඉඩක් ලබා දෙන්න පුළුවන්. ඒ නිසා අතරම පහුගිය දවස්වල අපිට අවසන ලැබුණ තවත් ස්වාමීන් කෙනෙක් ළඟින් ඇස්තු කරලා දේවල් දැන කියා ගන්න පාංකඩවල ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් ඒ තුලින් ඇති වෙච්ච ඒ අවබෝධය මට ආලෝකයක් වුණා. මම කියන්නේ ඒ දැනුමක් තියෙනවා. ඒ දැනුමක් තියෙද්දි තමයි මේ ඔය මම අර ප්‍රශ්නේ තාමත් අහන්නේ. ඒ මම ඒ දැනුම කොහොමද කියනවා නම් මේ ඇහැ කියන දේ කුමක්ද? ඇත්තටම ඇහැ කුමක්ද? ඊට පස්සේ ඒ දයි ස්වාමීන් වහන්සේ අහලා දැනගෙන මම මේ සාකච්ඡාවට සම්බන්ධ නොවෙන වෙනත් කල්යාණ මිත්‍රයන් තත්ත්වයේදී මම පැහැදිලි කරලා දෙන්න තරමට මට ඉතින් අවබෝධයක් තිබුණා. මම කියන්නම තමයි මොකද ඇහැ කියන්නේ. ඇහැ කියන දේ අනිදර්ශනයි කියන කාරණාව. ඇහැ කියන දේ මේ අධ්‍යාත්මික දෙයක් බව. ඇහැ කියන දේ නොතිබීම ඇති වෙලා ජීවිතෙම ඒ නොතිබීම ඇති වෙලා නැති වෙන දෙයක් බව. ඒ ආකාරයට තුන් ආකාරයක් මම හිතන්නේ ඒ විදිහට පැහැදිලි කිරීමක් තියෙනවා. එතකොට මේ ඒ දේ අපි ඇහුවා පමණක් නෙවෙයි ඊට පස්සෙ ඒවා මෙනෙහි කිරීමට යොදලා ඒක කිසියම් තීරමක් ගත්ත ඇත්තෙනේ මේ කියන්නේ කියලා. ඒ කියන්නේ මම ඒක තේරුම් ගන්නේ දැන් මේ සත්පරේදී මගේ ඇහැ මේ කම්පියුටර් එක දිහා යොමු වෙලා තියෙනවා. මගේ මේ ඇහැ කියලා මම අදහස් ගන්න ඉතින් මේ චක්කු ద్వාරය කියන්නේ මාසස ඒකට නෙවෙයි ඇහැ කියලා මම තේරුම් ගන්න ඉන්නේ දැන් ඉගෙන ගන්න විදිහට ඒක ద్వාරය දොර ඒ දොර තියෝ දොර මේ පැත්තේ යොමු වෙලා තියෙනවා. ඉතින් ඔය එළියේ තියෙන දේ ඒ වර්ණ ගැටිලා ඉතින් මම මේ මට මේ චක්කුවේ වෙලාවේ ඇති වෙනවා. එතකොට අභිධර්මයේ පැත්ත යනවා නම් චිත්ත වීති 3-4ක් තමයි ගිහිල්ලා තින්නේ ඒක හඳුනා ගන්න. ඒ පැත්තට බැඳෙන පැත්තට ඒ පැත්තට ගිහිල්ලාද නැහැ. ඇහැ ඇතුණයි නැහැ. එතකොට මේ ඒ ඊගව ක්ෂණේදී මම එහා අනිත් පැත්තට දැන් හරවනකොට මට එහා පැත්තේ පේනවා කළු පාට පුටුවක්. ඉතින් එතකොට අර මගේ කලින් දිච්ච නැති වුණා නම් දැන් අලුත් ඇහක් ඇති වුණා එක ක්ෂණයකදී. මම කෙටිම කියන්න බැලි ඉතින් ඒ විදිහට මේ අනිත් ආයතන පවා අනිත් ඉන්ද්‍රියන් පවා ආයතන මට්ටමට යන කලින් ඒ ඉන්ද්‍රියන් ඒ චක්කු කියන දේවල් එහෙම මේ අධ්‍යාත්මිකවයි තියෙන්නේ නම් ඒ ඇහ ඇති වුණා නැතුණා කියන්න ඒක ඇතුලෙන් ඇතිවෙච්ච දෙයක් ඇතුලෙන් නැතුණා. අර සොතයත් ඒ වගේ ගානත් ඒ වගේ වගේ එහෙම ඇති වෙන ඔය ආකාරي දේවල් අහලා කියලා දැනුවත්කමට අමතරව යම්සි මට්ටමකට කල්පනා කරලා මෙහෙ කළා කිසියම් ආකාරයක අවබෝධයකුත් නැතුව නෙමෙයි. දැන් මම ආයේ ප්‍රශ්නේ තමයි ආයන්නේ ඒ ඉවනි දේ තිබියදී එවන් ආකාරي අවබෝධයකුත් යම් මට්ටමකට තිබියදී තවමත් ප්‍රශ්නේ මුල් ප්‍රශ්නේ තමයි යන්නේ. ඒ වුණා තවමත් මේ අපිට අහු නොවෙන අපි මේ කතා නොකර මොන නිකන් අහන්නේ අපි මේ ඔක්කොම පොතපත් දින දර හොඳට විස්තරාත්මකව කතා කරනවා අ르ගෙන සූත්‍ර වලින් අරමින් අ르ගෙන දන්න දේවල් කීකී හොඳට කතා කරනවා අපි මේ කතා නොකර අපි නොදන්න අපිට අහු නොවෙච්ච තව කොහේරි උන්ති නූලක් කොතනරි තියෙනවද කියන ප්‍රශ්නේ මම අහන්නේ හොඳයි එරුවන් සර් ඩොක්ටර් මාද ඔබතුමාට යොමු වෙලා සත්‍යතුමාට යොමු වෙනවා බොහොම පිං දලවත් මහත්තයා මම හිතන්නේ අපි දෙන්නගෙම අදහස් එකයි වගේ අපි සත්‍යතුමාගේත් ඒ වගේම චිත්‍රාල්පක්ෂ මහත්මිය අනිත් කල්යාණ මිත්‍රයන්ගෙනුත් අපි තව අදහස් මේ මාතෘකාව පිළිබඳව අපි අවදිමත් කරගමු සත්‍යතුමා අපි කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න සත්‍යතුමා සම්මා සම්බුද්ධ සරණයි අර පසුගිය සතියේක අර ගුවන් ඥානයේක ජෙට් ප්ලේන් එකක ගමනයි ගැන කිව්ව එකත් හිතර ගන්න දෛනික ජීවිතෙදි කෙරෙන්නේ ඔකයි ජීවිතයේ අරගෙන යන්නේ අවසින්දන සපේමින් එතකොට අපි මේ ගමන් මාර්ගයේ යන බව අපිට තේරෙනවා අපි යනවා කියලා. හැබැයි ප්‍රතිපදාට එන්න මොන සීලේ ඉන්ද්‍රිය සංවරයේ කැම බීම ගැන පරිස්සම් වීම උත්සාහය වගේ දේවල් අත්‍යවශ්‍ය දේවල්. තේරගතා පාලි මට මතක කවුද කිව්වේ කියලා නයිදන් සිතිල මාරබ්බ මේ පුංචි උත්සාහයකින් නම් පෙඩේ කරගන්න බෑ. නයිදන් අපේන තාමසා පුංචි උත්සාහයකින් වීර්යයෙන් කරන්නත් බෑ. නිබ්බාන මදිගන්තබ්බන් සබ්බගන්තප් ප්‍රමෝචන. ඒ නිබ්බාණය එකෙන් ඇතුලේ නිවීම කියන එක ඒ සීල් බන්ධනයන්ගෙන් තොරව ලබන එක දේශින් කරන්න බෑ කියන එක තේරුම් ගන්න ඕන. හැබැයි බැරි නෙවෙයි. අපි තර පොදු භවෙන් ඉක්මවි යන බව පේනවා අපිට. අනික අර දැන් අපි කිව්වේ ඔළුවට යන අපි එකට කියවන්නේ අර ඒකට විතක්ත ਵਿਚාර ක්‍රමේ තමයි අර ලොජිකල් තින්කින් කිය විතක්සා ਵਿਚාර ඇති කරගන්නවා. දැන් එතකොට අපරාධ කතා කරන්නේ අජ්ජත්තික ආයතන කියලා කිව්වට දැන් මේ කතා කරනකොටම තේරෙන්න ඕන මේක බලන හිටියාම අනිත් ධාතු ඊට පස්සේ පංච උපාදාන කන්ද දෙතන තියෙන වින්දන ඊට පස්සේ සංඥා ඒ කොමත් එනවා ඊට පස්සේ තේරුම් ගන්න. දුක්කම තම හැබැයි තේරුම් ගන්නට වෙන්නේ මේකේ තියෙන සාර తත්වයේ. එතකොට දැනට අප මේ කතා කරන දේවල් අනුව දැන් අපි මෙයා කතා කරන එයා කතා කරනවට සූත්‍රය තියෙන මේ සූත්‍රය තියෙනවා කිච්චා දැන් මර මනෝහරහන යන්නේ විතක්ක ਵਿਚාර ඇති කරගන්නේ. මේක මේ සිතවිලි වල දකින්ද හැදුවොත් එහෙම ඒ කියන්නේ සිතවිලි රටාව තුල නැත්තම් අර තාර්කික ක්‍රමයේ දකින්ද හැදුවොත් ඒකෙන් එන්නේ නැහැ අවබෝධය කියන එක. ඊට වඩා ඒක දකින්ට පුළුවන් නිසද්ද වුණා. ඒ නිසද්ද වෙනවා කියන්නේ අර කවුරු හරි කිපු දෙ කනේ රැව්පිලි රැව්දෙන එක නෙවෙයි ඒක වෙන්නේ. දැන් වෙන්නේ නිසද්දෙච්ච ගමන් කනේ රැව්පිලි රැව්දෙන. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර ඇති කර ගන්නවා. ඒ කියපු වචන ඔළුවේ යනවා සමහරවිට. අර විපස්සනාවට සඳහා නිසද්ද වෙලා වාඩි වෙලා හරි හිටියොත් ප්‍රයත් දෙකක්ම ආරකර ආස්වාස ප්‍රස්වාසත් එක්ක හෝ දකිමින් බුද්ධංගයක එකතු වෙලා අර නිස්සබ්දතාවය කියන එකට සම්පූර්ණයෙන් එනවා. හිතේ කතන්ද කතා කිරිල්ලත් නැතරලා චැට බොක්ස් එකත් නැතර වෙලා ඒක තමයි විතක්ක ਵਿਚාර නැතර වෙනවා කියන්නේ. මං ඥානගෙන කතා කරන නෙවෙයි හොඳේ. ඒ එතකොට දැන් ආයතන අධ්‍යාත්මික ආයතන බාහිර ආයතනයේ 6 මේ ආයතන ලවා දකින්න කෙනෙක් ඉන්නවා කියන අදහස නෑ දැන් යා. එතකොට මේ ඇහැ පාවිච්චි කරන ඇහැ පාවිච්චි කරන කෙනෙකු නෑ. එතන තමයි ශුන්්‍යතාවට එන්නේ. අර ශුන්්‍ය මිදන් අත්තේනවා අත්තේනිනවා. මේක දැන් මේ මම කියන එක සංඥාවක් දැන්න තියෙන. ඒ සංඥාව වෙනුවට අනත් සංඥා දාගන්න ඉස්සෙල්ලා. ඒක අඩු කරගන්න. අර අස්වාගේ අඩු කරගන්න අසුභ සංඥාව ප්‍රගුණ කරනවා වගේම. මේක මූලික වශයෙන් සංඥාව කියන එකේ අර සංඥාව දිට්ඨියකට යන්න කලින් ඒක අල්ලගන්න තමයි හදන්නේ. හැබැයි ඒකට නිස්සද්ද භාවය අවශ්‍යමයි. තමන් තුළ නිස්සද්ද දැකීම. දැන් මේ භාවනාවට වාඩි වෙලා හරි වාඩි වෙන්න හරි කොහොම හරි නිස්සබ්දතාවයට තමන් පත්වෙච්ච ගමන් මේ සත්‍යජී කියපුව හරි නැත්තම් තවත් උත්තම තමන්ගේ ගුරුවරු කියපු දේවල් හරි සුත්තමේ ඥාන වශයෙන් කලින් තියාගන්න එක හොඳයි. නමුත් ඒවා පිටිපස්සෙන් හොල්මන් කරනවා නම් ඒ යන්නේ එතෙන්දි තිතන්ට ඕන මනෝවනත්තා ධම්මානත්තා. ඔන්න මනෝ වලට තමයි ඒවයි. හොඳට අවධානයෙන් බැලුවොත් එහෙම සමහරට අමුතු කතා හිතින් කෙරෙනවා අපේ ඇතුලේ. ඒව ආත්ම කෝටි ගණකට සමානයි. ආත්ම කිව්වට මේ අවුරුදු කෝටි කෝටි ගණකට එහාදී කි කරපුවා වෙන්න පුළුවන්. ඒව ඇවිල්ලා සද්ද කරනවා මෙතන. ඔය හිතේ සද්ද කිරිල්ල හිත සද්ද කරලා මොනවදෝ කියනවා. හිත දාන නැත්නම් මේ මුළු සංසාර පැවැත්මම කරන ඒ රින්ග් ස්ටෝන්ස් එනවා සමහරවිට. ඒ කරන කෝල් ඉන්කමින් කෝල් ඒ ඉන්කමින් ඊමේල් ටික ඒව එනවා ඔළුවට මනෝ වලට එනවා. ඒ මනෝ මොනිටර් එකේ වැදෙනවා ඒවා. වැදෙනකොටම දකින්න වෙනවා. ඒ සද්දේ පවා අතුරුදහන් වෙනවා. එතකොට මේ චක්කුන් අනත්ත රූපං අනත්ත කියපු එකේ සද්දේ අතුරුදහන් වෙලා අර නිස්සද්දතාවය තුළ ඒක සමහර ඇවිදිනකොට එන්න පුළුවන්. වාඩි වෙලා වෙන්න ඕනේ. ඒ නිහඬ භාවයේ තුළ මේක එක්ස්පීරියන්ස් කරන්න වෙනවා. ඒකත් ඒක පස්චාත් වේදසබ් වෙනවා. එතකොට ඒකත් එක්ක තියෙන පඤ්ඤා සහ කරුණා පවණා ඊට පස්සේ මෙත්තා පඤ්ඤා කරුණා වගේ දේවල් එන්නේ ඊට පස්සේ. දැනෙන්නේ ඒ වගේ වෙන විදිහක් දෙවේ. මේක අනිත් එක්කෙනාට කියලා දෙන්න ඕන කියන දෙයට වඩා එන කරුණාවක්. අනිත් ඇත්තත් දැනගත්තොත් හොඳයි කියලා විතරයි කියලා දෙන මමත් අතුරුදහන් වෙනකොට ඒක. ඒ නිසා මේ සුත්තමේ ඥානය සමහට අත්‍යවශ්‍යයි. නැහැ කියන්න පුදුම අවශ්‍යතාවයක් වෙනවා. එහෙම නැත්නම් අත්වාදයට යන කොහෙන් හරි මොකක් හරි අල්ලා ගන්න. සක්කාය දිට්ඨිය තමයි අති කරගන්නේ. අර කලින්ම කිව්ව සක්කාය දිට්ඨිය තමයි ඊට පස්සේ නතර වෙන්න ගිහිල්ලා. ඒ සක්කාය දිට්ඨිය ඇති වෙන බලන්න ඕන. අර අපි මේකට කතා නොකරයි කිව්වට ඒක අමතක කරන්න එපා. අර මේ හයෙන් බැලුවාම ඒ හය ඔස්සේ එන පංච උපාදානස්කන්ධේ දකින්න කියපු හතර ක්‍රමයට අහු වෙනවමයි. අර කිව්වද රූපං අත්තතෝ සමුනුපස්සති සංඥා අත්තතෝ සමුනුපස්සති නැත්නම් විඥානං අත්තතෝ සමුනුපස්සති. ඒ විඥාන අත්ත්වෝ සමනුපස්සති කියන එක ගැඹුරෙම තියෙන කොහෙන්ද? පසුබිම ඇටි. එහෙම නැත්නම් විඤ්ඤාණවන්තංම අත්තාන. මේ පරම සත්‍ය ස්වરૂපයක් සදා සදාන්තනික තත්වයක් විඤ්ඤාණත්වයේ තුල තියෙනවා. එහෙම නැත්නම් ඒ පවතින ඒ භවහාංග සම්තතිය තුල විඥානය දාගන්නවා. අනිච්ච විඥානය. නැත්නම් අර අනිත්‍ය වූ ආදෙන්ටික ඒකට. එහෙම නැත්නම් ඒ රූපස්මින් අත්තානම් කිවගේ ඒ ඒක ඇතුළට මේක තේනවා කියන එක තේරෙයි. ඒ නිසා ඒක දකින්න නම් ඒකත් එක්ක මිශ්‍ර වෙලා අර කලින්ම කිව්වා වගේම ඒක කල්යාණ මිත්‍රෙක් කලින්ම කීපේ ඒ මේක දැක්ක ගමන් ඒකෙට ලෑස්ති කර ගන්න හදන ගොඩ ගහ ගන්න හදන දුක් රාශිය ඒකත් එක්ක ඇඳිලෙනවා. ඒකෙන් නතර වෙන්නේ එතකොට. ඒක නතර වී යුත්තේ. ඒක පැහැදිලි කියුනේ නැහැ කියලා දැනට හිතෙනවා. ඒ කියන්නේ සක්කාය දිට්ඨියට හවුනහම සක්කාය දිට්ඨියත් එක්කම තියෙන මම ලවා චක්කුසෝත ගහන ජීවහාවින් චක්කුසෝත ගාන ජීවහා කායසා මනෝ පාවිච්චි කරමින් රඟුරු කැලී එකතු කර ගන්නත් බාහිර ආතම් ඒ ස්ථානමක ශූන්‍යත්වෙන් දකින්න කිව්වේ ශූන්‍ය මිදන් අත් වෙනවා අත් වෙනවා. එතකොට අර මුලින්ම එකේ මේක ධාතු වශයෙන් බලන්නත් උනේ ඒ අවබෝධය එනවා හැම එකම ඊට පස්සේ. ඒ ධාතු වශයෙන් බලන්න පුළුවන් ඊට පස්සේ වැදගත්ම දේ තමයි හේතු පටිච්ච සමුප්පාදේ පටිච්ච සමුප්පන්නතාවය. දැන් ඔය කියන්න හැදුවේ මේක තමයි කලින් නොතිබීම හටගත්තක් බවට පත් වෙනා අනිත් පැත්තෙන් දකින මෙහෙන් ඇහෙනවා කියලා. නමුත් ඒ චක්කායතනේ කියන එක දර හේජාත පච්චේ කියන එක පဋාණේ කියන චක්කායතන චක්කු විඥාන ධාතුය තං සම්පයුක්තකානංච ධම්මාන පුරේජාත පච්චේන පච්ච කලින් ඒවා හටගත්ත නිසා කලින් එක හටගත්ත නිසා ඒ කලින් කියනකොට අවුරුදු ගානකට කලින් නෙමෙයි එතකොට මේක හටගත්ත නිසා පුරේජාත කියන් කලින් හටගත්ත නිසා පුරේජාත පත්තින් පත්තිනවා චක්කු විඥාන තන් සම්පෘත්ත කාණංච ධම්මාන ඒකත් එක්ක මිශ්‍රෙන්නේ ඔක්කෝම ඇඳිලා එන අර දන්වල් ගොඩට මේක එනවා දන්වල් පුරුකෙන් පුරුක එනවා වගේ. එතකොට මේක දකින්න වෙන්නේ මේ මාර්ගයන් මොහොතේ කියන කමත කරන්නත් හොඳ නෑ. තීරේ තිබිච්චාවේ තීරේ කෙවිතක් වශයෙන් පැත්තකින් තිබිච්චාවේ අර කලින් අපි කතන්දරයක් කිව්ව ඒ කාලේ දැන් කතන්දර කියන දැන් හොඩි පන්ති භාව ඉක්වලකින් සයි කතන්දර ඉන්නේ නෑ දැන් මම බිග්ිනර්ස් මයින්ඩ් කියන එකේ අත්‍යවශ්‍යම දෙයක් හැටියට කියන්නේ. මොකද හැම තිස්සෙම බිග්ිනර්ස් මයින්ඩ් එකක් තියන. මම මේක දන්නේ මේක දැනගන්න ඕන කියන එක. දන්නවා කියලා හිතතර එන. ඒ නිසා ඒ ගුරුතුමාගෙන් ගුරුතුමා හුඟා කරුණු කියනවා කතන්දර කියන. ඒතොර ඇයි උච්චර කියන්නේ කියලා. මේ දැනුම මොකටද? දවසක් ඒ සෙනසුනේ භාවනා මධ්‍යස්ථානේ භාවනා සුපී ඉන්නකොට ඒ සත්‍ය අවබෝධය කරගත් උත්තමයක් හතක් කරුණ කියන එතුමා දැක්ක කට්ටත් එක්ක ඉන්නකොට ශිෂ්‍යොත් එක්ක පාරේ මිනිහේ එයාගේ අස්සයා හරි හරක හරි ගෙදෙට්ට ගිනියන් දහදනවා. නමුත් එයාට ගිනියන් දෙබැ හරකයිද. ඊට පස්සේ ගුරුතුමා කිව්වා නරයට ගිහිල්ලා තනකොළ ටිකක් කඩලා කපලා දෙන්න තනකොළ මිටි අතර දෙන්න කියලා දීලා කිව්වා. මේකේ දෙත් යන දෙන්න එපා හරකට දෙන්න. ඒ ලස්ස සමනේ සතාට. ඊට පස්සේ ආ මේ මිටි අරගෙන යාට දුන්නාම හරක දැන් යත් එක්ක එනවා. අදින්න ඕනේ නැහැ. ඊපස්සේ ගෙදර ගියාම ගෙදරට ගියාම ඒ අවශ්‍ය තැන දාලා එයාට කන්ට ටික දෙන්නේ. ඒ කනද කතාවනේ ඒ වගේ එතුමා කි කතන්දර ධර්ම ඥාන සුතමේ ඥාන මා තනකොළ මිත්‍ය වගේ සතා ඒ පැත්තට ගියන්. ඒ වගේ මත් මේ ධර්ම මාර්ගයේ තුල මට යන්න ගමනට අවශ්‍ය කතන්දර රසක් පමණයි ඒක. ඒ සුත්තිමේ ඥාන. ඉන්චානේ ඊට පස්සේ භාවනාවේ ඥාන ඕනමයි කියන්නේ. ඒ භාවනාම ඥානේ එන්නේ කොහොමද කියන එක කියන්න බෑ. ඒ එන එක පේන්නේ සමාව දීම, කරුණාව, මෙච්චිත, විරාගය, නිරෝධය, ඒ වගේ දේවල් තුලින් ඒතොට. ඒකෙන් තමයි පේන්නේ ඒතොට. පහනක් පත් කරාම එළිය දෙක තීරණවා. කුසලයෙන් පිරෙන්න පටන් ගන්නවා. හොයන්ට හදනවා නෙවෙයි දැන්. අපි හොයන පාර දන්නවා, ඔක්කොම දන්නවා දැන්. ඒකෙින් තවදුරටත් තියෙන්නේ නික්කම්මසිත දෝමනස්සේ හොඳයි. ඒ නික්කම්මසිත දෝමනස්සය ආධ්‍යාත්මික ඉන්ධනයක් කරගන්න එච්චරයි තියෙන්නේ. අනේ ම අපුයි මට නම් බය හරි වැඩි නෙවෙයි කියලා මේ ඉන්නේ නැතුව ඒක පුළුවන් කියන අදහසෙන් ඩෝන මට මේක කරන්න පුළුවන්. ඒකට ස්වාම පුරුෂයා භාර්යාව රැකියාව බැංකු ගිණුම බාධාවත් නෙවෙයි. බාධා කරගන්න පුළුවන්. නමුත් දැන් ඒ තත්ත්වයේ නිසා බාධාවත් නෙවෙයි. එහෙම දකින්න වෙනවා ඒක. එතකොට කියන්න වෙන්නේ එතකොට අර ආයතන හැටියට දකිමින් දකින්නෙත් උපාදානස්කන්ධ පහම තමයි. ධාතු අටලොස්ම තමයි දකින්නේ. අත්වාදයේ ගැන කතා කරන හින්දාද වඩා හොඳම දේ තමයි ගැඹුරට ගිහින් ඉන්නවා නම් දකින්ට අර ධාතු විභංග සූත්‍රයේ ධාතු භංග සුත්තේ තියෙනවා මඤ්ඤණා ගැන කතාව. ඒ අර මුනි සන්තෝති වුච්චති කියන කියනකොට අයං අහං අස්මීති මඤ්ඤිතම් මඤ්ඤිතම් මේතම් භවිස්සන්ති මඤ්ඤිතම්. මෙහෙම වුණොත් හොඳයි. මේ මේ මම නේද කියා හිතෙනවා නම් ඒක මඤ්ඤණාවක් කියලා. මඤ්ඤණාව කියන්නේ හිතාගැනිල්ලක්, හිතලුවක්, මනෝමය ගමන් මාර්ගයක්, ඉමජිනේෂන් එකක් විතරයි. මඤ්ඤිතං රෝගෝ මඤ්ඤිතං ගන්න. මඤ්ඤණාව එතකොට රෝගයක්, පිළිකාවක්, උලක් ඒකෙන් අයින් වෙච්ච තැන මොනිවරයා සන්තයි කියලා. සන්තයි කියන්නේ peaceful කියන්නේ. එතකොට ඒක හොයන්න තියෙන්නේ thinking process එකේ logical thinking වල නැත්නම් විතක්ක ਵਿਚාරේ නෙවෙයි. හිත කියන එක මනෝ කියන එක ඔක්කොම ලබලා දෙන්නේ නැහැ. මනෝ හිත කියන එක කියන්නේ ප්‍රමනෝ. ඒ මනෝ කරන જાති මට දැනෙන්නේ හදේ වතු රූපයක්. ඒ මනෝ දැනෙන්නේ එතෙන්ට. එතකොට මොකක් හරි කර්මස්ථානයක් අරගෙන සමන් කරන ආස්වාස ප්‍රස්වාසය උතු. මොකද ඒකෙන් වර්තමානෙන්ට ලේසි. ඒ තමත් කැමැති එකක්. තමන් කරන පුළුවන් එකක් කරන එකයි තියෙන්නේ. ගුරුවරයෙක් නෙවෙයි මම ගුරුවරයෙක් නෙවෙයි කල්යාණ මිත්‍රයෙකු පමණයි. එකින්ද එක කරනකොට ඒ තමන් තෝරාගත් ගුරුවරයා අර කලින් දවසේ කිව්වේ ඒ කලින් ගුරුවරට උකම් දෙන්න ගියාම ඒක අච්චාරුවක් කරගන්න පිකල් එකක් කරගන්න ඒකයි කියන අර කෙනෙන්නේ. පිකල් එකේ තියෙන රසය ඒ කලින් ඒක නමුත් ඒක ඒක සමහර අයට ගෑස්ට්‍රික් ඇසිඩ් හැදෙන්න ඉඩ තියෙනවා පිටු වැඩි වුණොත්. ඉන්ද බොහොම ඒ වගේ වැඩි වෙනා ඉන්නවා නම් කාබෝහයිඩ්‍රේට් ප්‍රතිදීයක් අරගන්න කියන එකයි තියෙන්නේ. මං කියන එක තේරුණාද කියලා හිතනවා. සයි ගුරුතුමන්ලා තමන් තෝරාගත්ත ගුරුතුමා. ඒ ගුරුතුමාගේ හිස මුඩුවෙන් තෝන්නේ. ඒ ගුරුතුමා සැසන් රෝගයක් තියෙන්න තෝන්නේ. ලෝභ දෝෂ මෝහ අඩු සීල සමාධි ප්‍රඥාවෙන් මුහුකුරාගේ කවුරුන් හෝ ස්වරූපයක් දාන්න එපා ගුරුවරයා. තමන් තේරෙනවා ඒ ගුරු ඒ ගුරුවරයා ගුරුත්වේ තියාගෙන ගමන් මාර්ගයට බහින් කටි. ඒක කරන්න වෙන්නේ තමන් කරන්න වෙන්නේ තමන්. සම්මා සම්බුදු සරණයි. මේ මාර්ගයෙන් ඡදුන සිළු උත්මයන්ට ගුරුවරුන්ට දේශකයන් මහන්සියලා සම්මා සම්බුදු සරණයි. කෘතඥතා පූර්වක වෙන්න ඕන. ඔව් බොහොම වෙන් බොහොම වෙන් සිදුතුමා ඒ කාරණා බොහොම වැටුණා. මම හිතන්නේ අපි හැමෝම මේ මාර්ගය යන නිසා අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ, කිසිම ගැටීමක් නැහැ. මම හිතන්නේ අපේ එකිනෙක අදහස් ඒ ආකාරයෙන්ම තමන්ට ගැලපෙන විදිහට තමන් තුළට දාගෙන මේ තවදුරටත් මම හිතන්නේ මෙන්න මේ දේවල් අතහැරීම පිණිස ඒක අපිට උපකාරයක්ම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම චිත්‍ර රාජපක්ෂ මහත්මිය වෙනද අපේ ડોક્ટર මාදව චිත්‍ර මහත්මිය මේ ඉස්සෙල්ලා මා සමාවෙන්න මම අද මේ ටික පෙන්න ටික පිට ඉස්සෙල්ලා කමන්නේ අවසරයක් යමක් කියාගෙන අහන්න ඕනේ. මේ අපි සතුටේ ඔබතුමාට පණින්න පුළුවන් වෙන එක ගැන ආයේ බුදු සරණයි නිරෝගී සත්‍යත්මානි විතාවත්ම අගේ කරනවා කියලා කිව්වේ විශේෂයෙන්ම පසුගිය මම කිව්වා වගේ පසුගිය දවස්වල ආශිර්වාද කුසාන වංශයෙන් පවා අපිට ඉස්මතු උනේ අපි මේ මොන දේ කළත් අපි මේ කරන්න අපි ඇත්තව සීලය දිහා අපි මෙතේ බලන්න ඕනේ. බලලා ඒ කියන්නේ ඊට වැඩිය මහත් ඔක්කොමද නැහැ අපිට පැහැදිලි කර දුනා. අපි උත්සාහය මෙතේ වැඩිය මහත් උත්සාහයක් වෙන්න ඕනේ. ඇත්තටම අපි ඉලක්කේ වන්නේ මේ සත්‍ය සම්පූර්ණ වශයෙන් අවබෝධය නම් මේ අපි දැන් මේ කර ඉන්න වැඩිට ඔබට ගිය. එහෙමනම් මහත් වේදයක් මහත් වූ සීලයක්. ඒ කියන්නේ අපි නිකන් කතා කරන පංච සීල රැකගෙන ඉන්නීමට ඔබට ගිය කියන කාරණාව. ඒ නිසා ඒ යොමු බොහෝම අගය කරනවා. ඒ වගේම මේ අපි ඒ ඔස්සේ ඉදිරියට දේවල් කතා කරමු වයිදේවලදී. එහෙනම් දැන් අද දැන් මේ මම හරි සීල කියපු දෙයටත් පොතාර වෙන විදිහට මම මේ ප්‍රශ්න නැවත අහනවා. මේ අත්‍යවශ්‍ය දෙයක් අහනවා නෙමෙයි මේ තවත් කරනවා. දැන් අපි උදා පැහැදිලි කළ දුන්නා වගේ අත්වාද උපාදානය කියලා කියන්නේ එහෙමනම් මේ ස්කන්ධ යන් වල ආත්මයක් දකින්න දෘෂ්ටියක් ඒ සත්‍යක උපදෙලක ආත්මය තියෙනවා කියලා දකින්නගත් තත්ත්වය අත්වාද උපාදානය කියලා සඳහන් වෙනවා. එතකොට මේ මෙන්න මේ විදිහට අපි මේක ගන්න පුළුවන් නම් උපාදාන උදාහරණයකින් උපාදානය කියන එක මේක අර ඒ කෞරණ ස්වාමීන් වහන්සේ කෙනෙක් දේශනාවක සඳහන් කරපු දෙයක්. අර ලී කැලක් එහෙමනම් කොට කැලක් ගංගක මූදක පාවිලා යනකොට ඒ ගඟේ වැටිච්ච මිනිසයා මූදේ වැටිච්ච මිනිසයා ඒ ආපු ලීල් එනවා. ඒ එල්ලිලා ඉන්නවා. ඒක දැඩිව අල්ල ගන්නවා. අල්ලගෙන ඉන්නේ. මොකද අල්ලගෙන ඉන්නේ මේ වැටෙන්න නොදී මූදට වැටෙන්න නොදී ඉඳීම සඳහා ඒක දැඩිව අල්ලගෙන ඉන්නේ. හැබැයි මේ දැන් අල්ලගෙන ඉන්න දේ හොඳට බැලුවොත් එහෙම මේ අල්ලගෙන ඉන්නේ ලී කැලක තියෙන සංහාව නිසා. සමල්කාට පාවිලා ආපු ඉදී කැලේ පණුව ගහලා අසූචි පිරිච්ච කවුරුරි අසූචි දාපු කොට කැලලා කවුද කැමති ඒ වගේ පණුව ගහපු අසූචි පිරිච්ච කොට කැලලා අල්ලගෙන අල්ලගෙන කැමති නැහැ. ඒක දන්නවා ඒ ජරාව ගතිය. මම දන්නවා. ඒ නමුතර මොහොතට වැටුණාට බයයි මරණාට බයයි මේක අල්ලගන්නේ නැහැ. දැන් මේන්නේ මේක අල්ලා ගැනීමක් නේද? දැඩිව ගැනීමක් නේද? ඒ වස්තුව කෙරෙහි සංහාව නැති වෙන්න පුළුවන්. නමුත් මෙන්න මෙතෙන්දී තමයි මේ අල්ලා ගැනීම උපදානකෙන් දැවුරු තේරුම් ගන්න උපකාර වෙන්නේ කියලා උන්වහන්සේ පැහැදිලි කරනවා. එතකොට මේ උපදානය කියන එක මේ නිකන් මේ හිතෙන් යමකට කැමති වෙනවා කියන අර්ථයට ඔබට ගිහිල්ලා ඒක යහ දෙයක් කියලා අල්ලා ගැනීම අසුරු කරන අර්ථයකින් වාසය කරන අර්ථයකින් අත නොහැර ජීවත් වෙන්න ඕන කියන අර්ථයෙන් ගන්න ඕන කියන කාරණාව. එතකොට මේ දෙවිතුම සමාන්තරයි නේද? අර මම ඉස්සෙල්ලා කියාගෙන කියන්න උත්සාහ කරපු අපිටත් කරමුකද උපයත් ජරාවක් කොට කැල්ල වගේ අසුචි වේදනාවත් අසුචි. චේතනාවන් අසුචි ගන්නම දෙයක් නැහැ. ඒ ඔක්කොම දන්න උනාට මෝඩට වැටෙන්නේ නැදී අල්ලගෙන ඉන්නව නේද කියන කාරණාව. ඉතින් ඒවත් අපිට ප්‍රයෝග කරගන්න පුළුවන් වෙයි දන්නේ තව තවත් දේවල් අපිට ලිම දකින්නත් කල්යාණ මිත්‍රයන්ට දේවල් ඉස්මතු කරගන්නත් කියන මේ මතක් ගන්න හිතුණා ડોક્ટર මාදල. බොහොම පිං දලත් මාත් මේක බොහොම හොඳ සාකච්ඡාවක් කියලා කියලා ගැඹුරට අපි හැමෝම භාවනා කරන අය නිසා මම හිතන්නේ බොහොම හොඳයි. මට චූට්ටක් එකතු කරලා මම කියන්න පුළුවන්. මම හිතන්නේ දලත් මාත් අපි දැන් ඔබතුමා මතක් කරලා දුන්නා වගේ අපි එකකින් එකක් කියන්නේ මේ කාම ලෝකෙට කාමයන්ට ඒ කියන්නේ තිස්කුණපය අපි මතක කර විදිහට ආහාර පිටිකුලතාවය ඒ වගේ දේවල් වලින් අපි මේ දේවල් වලින් අයින් වෙලා ඊට පස්සේ ඔය ධානය ටික අල්ලනවා ඒකකින් ධානය වලින් ඉහළට ගිහිල්ලා අරූප ධානය අල්ලනවා ඒ කියන්නේ අකම් සංඥායතන විඤ්ඤාණයයි ඔය වගේ අපි හැම වෙලෙම මොනවා හරි දෙයක් හොඳයි කියලා ඔබතුමා කිව්වා වගේ මට මේක හොඳයි මේ ටික නරකයි අපි හැම වෙලෙම පලාස කර කර යන නිසා අපිට මොනවා හරි දෙයක් ලබා ගැනීම පිණිස අර කිව්වා වගේ අසුචි පිළිච්ච කොට කැලක් හරි අපි අල්ලගෙන අරදී නිච්ච මේක හොඳයි මට මේ භාවිතා කරන්න පුළුවන් මට පාවිච්චි කරන්න පුළුවන් කියන අදහසින් තමයි අපි දැන් ඇත්තටම අපි කරගෙන යන්නේ නිවන හොඳයි කියලා අනිත් ඒවා පලාස කරගෙන යන බවක් තමයි මට පේන්නේ. අන්න එහෙම ගිහිල්ලා හැබැයි මේකේ හොඳකම තියෙන්නේ අපි යන්නේ හොඳ පැත්තට. හැබැයි මේක යන ගමනේදී අපි එක එක දේවල් අල්ල ගන්නවා කියන්නේ විඥානය කොහේ හරි බස්සන්න ඕන. ඒ විඥානය බස්සන තැන් තමයි අපි තවදුරටත් පිරිසුදු කරගෙන ඉස්සරහට යන්න ඕන. ඒ ගියපු දවසට මෙන්න මේකත් මෙන්න මේ පැවැත්මත් මෙන්න මේ මම හොඳයි කියපු පැවැත්මත් දැන් මේ නිත්‍ය නැහැ කියන එක මේක මගේ නෙවෙයි කියන එකෙන් තමයි අන්තිමටම අපිට මේ නිර්වාණ අවබෝධය ලැබෙන්නේ කියන මගේ දැනීමක් තමයි මට තියෙන්නේ. මම ඒ අදහසත් එක්කම චිත්‍ර රාජපක්ෂ මහත්මියට යොමු වෙන්නද අපිට තවදුරටත් මේ ගැන ඔබතුමීගේ අදහස් ඉදිරිපත් කරන්න කියලා සම්මා සම්බුද්ධ සරණයි. තෙරුවන් සරණයි. මහත්මිය අහපු ප්‍රශ්නේ ඉතාම සාධාරණයි. අපි කාටත් එක තියෙනවා කියලා තේරෙනවනේ. කියන එක හැමෝටම තේරෙනවා. නමුත් තථාගතයන් වහන්සේ ඔය සම්බන්ධයෙන් කතා කරනකොට උන්වහන්සේ ප්‍රශ්න තුනක් අහනවා. අපි අද ආයතන වශයෙන් බලලා තේරුම් ගන්න එකට එන්න උත්සාහ කරන නිසා අපි මේ ප්‍රශ්න තුන මතක් කරගනිමු. උන්වහන්සේ අහනවා ඇස කියලා ගත්තොත් ඇස අනිත්‍යද නිට්ටයද කියලා. ඉතින් දැන් මේ අපිට හුඟා පේන දෙයක් තමයි අපි කවුරුත් කතා කරන පුද්ගලයා බව කරන දෙයක් තමයි අපි මේ කඩු හරඹයක් වගේ වචන හරඹයකට පුරුදු වෙලා තියෙනවා. අපි වචනෙන් අයින් වෙලා හිතලා බලමු ඇස අනිත්‍යද නිට්ටයද කියලා. මේ කතා කරන්නේ සම්මුතියේ ඉඳගෙනයි. එතකොට දැන් පසුගිය දිනක මේ විදිය සිද්ධියක් අහන්න ලැබුණා. හදිසියෙම මගේ අපේ පවුලේ මිතුරෙකු සැල කර්මයකට භාජනය කරලා තියෙනවා. මේ හොඳට හිටි පුද්ගලයා එකපාරටම මට වෙන කෙනෙක් කිව්වේ ඇහෙන් ලොකු ආලෝකයක් වගේ ආවලු. එහෙමම ඊට පස්සේ හොස්පිටල් එකට අරගෙන ගියාම කියලා තියෙනවා රෙටිනා එක ඩිටැච් කියලා. කියන්නේ ඉතුරු වැටෙන ඒ තිරය ගැළවිලා ගිහින් කියලා. ඉතින් ඔය කතාව ඇහෙනකොටම එක පාටම හිතට ආවේ තථාගතයන් වහන්සේ මේ අහන ප්‍රශ්නේ අපි මේ විදිහට තේරුම් ගන්න තියනවාද? වචනයක් විදිහට නෙවෙයි නිට්ටයද අනිත්‍යද. මේ ඇහි අඳුන් ගන්න අපි මේ ඇහි පේන්නේ නැතු යන බව දැකලා තියනවාද? මේකද අපේ දුකට දුක පැත්තකින් දෙන්නේ? මේක වෙනස් වෙනවා කියන එක අපි සම්මුතිය දැකලා තියෙනවා. ඊළඟට තථාගතයන් වහන්සේ අහන ප්‍රශ්නය ඇස දුක පිණිස පවතිනවද නැද්ද කියන එක. ඉතින් සමහර කෙනෙකුට හිතන්න පුළුවන් දුක්ඛ පිණිස නෙමෙයි ඇයි මේ ඇහෙන් අපි මෙච්චර මේ ලස්සන දේවල් බලනවා. එහෙමනම් ඇහැ සැප පිණිසත් පවතිනවා කියලා. උන්වහන්සේ ඒකට දෙන උත්තරේ ඔව් ඇහෙන් සැපත් ලබනවා. නමුත් විපරිණාමය දැක්කොත් අවසානයේ හැම වෙලාවෙම හැරෙන්නේ දුකකට කියන එක අපි තේරුම් ගන්න තියනවා. අවබෝධයෙන් දැකලා තියනවා. දැන් මේ සූත්‍රයේ හැටියට අපිට කියන්නේ මේවා ගැන සංකීර්ණත්වයෙන් අනුගාමක විතර කරා මේ ලොජිකලි එහෙම නැත්නම් තර්කයෙන් හිතලා මේක තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. සතිය වඩන්න සතිය සම්බොජ්ජයන් උච්චංගයක් බවට වැඩෙනකොට මේ අඥාවත් එක්ක තමයි මේ විදිහට දකින්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් සතරතෙන් නැන්සේ ඊළඟට අහන ප්‍රශ්නේ තමයි එහෙමනම් මේක වෙනස් වෙනවා නම් දුක පිණිස පවතිනවා නම් මම කියලා ගන්න එක වටිනවද මගේ මගේ කියලා ගන්න එක වටිනවද කියලා. ඉතින් මේක බොහොම සරල විදිහට අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟ එක තමයි අපි නිකමට හිතලා බැලුවොත් අවසානයේ දිට්ඨිතමය ගැන සඳහන් කරා කොහොමද මේ දේවල් ඇති වුනේ කියලා. කොහොමද මේ දේවල් හඳුනාගත්තේ? අපි පුද්ගල නමක් බැලලා බලමු. කවුද මේ මම මෙහෙම තියෙනවා කියලා කිව්වේ අපිට? මේ මම කියලා කිව්වේ කවුද? මොකක් නිසාද උනේ මේක කියලා බැලුවොත් එතුමා අපිට අර මුලදීම කිව්වා මේ ඔළුව ආශ්‍රිතව මේ දැනුම කියන එක ගත්තොත් අපි අර විතක්ක ਵਿਚාර වලින් මේ දේවල් අපි හදා ගන්න හැටි දකින්න පුළුවන් වෙන්න ඕනේ කියලා. අහන්න නෙමෙයි දකින්න පුළුවන් වෙන්න ඕනේ කියන එක. ඉතනට එනකොට දනුවත් මහත්මයාගේ පරිශීලයට සම්බන්ධ වෙනවා. යම්කිසි සීලයක් නැති පුද්ගලයෙකුට සමාධියක් ඇති වෙන්නේ නැහැ. ඉවෙනේ පුද්ගලයාගේ පංච නීවරණ යටත් කිරීමක් සිද්ධ කර ගැනීම ඉතාමත්ම අපහසුය. යම්කිසි විදිහකින් සීලය ආර්යකාන්ත සීලයක් බවට ඉතාම පිරිසිදු සීලයක් බවට තමන්ට බය නැතුව දකින්න පුළුවන් තත්වයකට එනකොට එවැනි පුද්ගලයෙකුට ඉබේම හිත සමාධියට තුඩු දෙනවා. යනවා. එවැනි සමාධියකින් විදර්ශනාවට විදර්ශනා කරොත් මේ දේවල් මේ ආකාරයෙන් දැක ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඇත්තටම අපි හිතුවොත් අවසානයේදී අපිට කරන්න තියෙන දේ ගැන එතුමා අපිට කිව්වා. අපි හිතමු අවසානයේ අපිට කරන්න වෙන්නේ අපි විසින්ම උපද්දපු අපේ දරුවා මරන්න වෙන එක කියලා. අන්න එවැනි හා සමාන දෙයක් කියලයි දැනට තේරුම් අරගෙන තියෙන්නේ. එහෙමනම් මේ විඥානය කියන එක අපි යම් කිසි දවසක අවබෝධයෙන් දැක්කොත් මේ අනාත්මය කියන එක තේරුම් ගැනීම ඉතාමත් පහසු වෙනවා. ඇතිකේනික තමයි ඉදිරිපත් කරන්නේ. ඊළඟට බොහොම පිං කිසාරේ පක්ෂ මහත්මිය අපේ කාල වේලාවත් විනාඩි 10ක් වගේ කාලයක් වගේ තියෙන නිසා යම් කිසි කෙනෙකුට ප්‍රශ්නයක් හෝ අදහසකින් මම නම් නොකිය කාටවත් එහෙම අදහසකින් හෝ ප්‍රශ්නකින් යොමු වෙන්න පුළුවන්ද මම අවස්ථාවක් ලබා දෙනවා. කාටවත් එහෙම ප්‍රශ්නයක් නෑ වගේ අදහස තමයි මතුවෙන්නේ. මේ එහෙමනම් අපි අද බොහෝ ලස්සන සාකච්ඡාවක් කළා කියන එකයි මට හැඟියන්නේ. ඒ වගේම අද මේ අනත්ත් සංඥාව පිළිබඳව අපි කොහොමද මේක වඩන්න ඕන, මේ ඇත්තටම අපි නිතරම බලන පංච උපාදානස්කන්ධයේ අනන්තභාවයට වඩා මේ ආයතන සුලින් චිත්‍රාත්පක්ෂ මහත්මිය මතක් කරලා දුන්නා වගේ මෙන්න මේ ඇස කියන එක අපි මොන ඇසක් හම්බුණත් අපිට බලු ඇසක් තිරිසන් ඇසක් වේවා, මේ මිනිස් ඇසක් වේවා, දිව්‍ය ඇසක් වේවා, බ්‍රහ්ම ඇසක් වේවා, අපි මේ හැම දේ හැම අපිට හම්බ වෙන්න පුළුවන් නම් හම්බ වෙන්න තියෙන්නේ මේ තල 31යි. ඒ තල 31ේම හම්බ වෙන ඇස කන නාසය දිව ශරීරය මනස කියන මෙන්න මේ දේවල්. ඒ වගේම ඒ දේවල් වලට ගෝචර වෙන අනිත් රූප එහෙම නැත්නම් ශබ්ද ගන්ධ රස ස්පර්ශ පොට්ටබ්බ ධම්ම යන ඒවල් ඒවා තුලින් ඒ කියන්නේ දැන් මගේ රූපය මම මේ කියන ඇස අනිත්‍ය නම් ඇත්තටම ඒ වගේ ඇහක් තියෙන අනිත් කෙනෙක් මම රූපයක් විදියට දකිනවා නම් ඒ රූපය නිත්‍යයි කියලා මට ගන්න බෑනේ නේ. ඒ වගේම ඒ හැදිලා තියෙන අපි වටා හැදිලා තියෙන ලෝකය අපි අන්න ඒ දේවල් අපි ඇත්තටම මේ අතීතයේ මෙහෙම තිබුණා අනාගතයේ මෙහෙම ගන්න අපි මෙහෙම කරන්න බලාපොරොත්තු වෙනවා ඔය ඔක්කොම දේවල් අපිට ඇත්තටම හිතෙන්නේ අපේ මේ කියන සක්කාය දිට්ඨිය අර සකිතුමම සක්කල දුන්නා වගේ මෙන්න මේ පෙර පැවතුණා ඉදිරියට පරතිනවා ඒ ඔක්කොම දේවල් ඇත්තටම අපේ මේ සංකප්ප අපේ ප්ලෑන්ස් අපේ අදිෂ්ඨාන අපේ බලාපොරොත්තු අපේ යම්කිසි බලාපොරොත්තුවක් යම්කිසි අදිෂ්ඨානයක් තිබුණා නම් ඒ කියන්නේ නිවන හැර අනිත් යම් හෝ අදිස්ථානයක් හෝ බලාපොරොත්තුවක් අපි හිතේ තිබුණා නම් අන්න ඒකත්ම තමයි ඇත්තටම අවිද්‍යාව ඒකම තමයි සක්කාය දිට්ඨිය මට මෙහෙම හිතේ නම් හොඳයි මට මෙහෙම තිබුණා නම් හොඳයි මම අතීතයේ මෙහෙම වුණා අනාගතයේ මට මෙහෙම වුණා නම් හොඳයි ඔය දේවල් නැතුව වර්තමානයේ මෙන්න මේ අනත්ත වූ අනාත්ම වූ ඇසකින් මෙන්න මේ දේ මෙන්න මෙතන කියන්නේ පටිසමුපාදයේම මේ හේතුන්ගෙන් හටගෙන තියෙන මේ ඇහැ මේක විපරිණාමය වෙලා යනවා ඒ දේ තුලින් බලන දේවල් පවා ඔන්න ඔය තත්ත්වයට අපිට යම් දවසක අවබෝධ කරගෙන යමක් දිහා බලන්න යමක් අහන්න යමක් හිතන්න ස්පර්ශ කරන්න ඇති වුණොත් අන්න ඒක තමයි මම හිතන්නේ අපේ ජීවිතේ විශාලම දිරුම් කණුව කියලයි මට අදහස් වෙන්නේ. ඒ වගේම අර දිරුක් මහත්තයා මතක් කරලා දුන්නා අර ටිකක් දුර දුවගෙන යන අපිට මේක දිගේ යනකොට මේ මැරණ එක තමයි හොඳම මේවයි කිසි ගන්න දෙයක් නැහැ කියන අවස්ථාවන් මේකටත් මම එකතු කරනවා. මෙන්න මේ බණබ ජීවිතේ බණ භාවනා ජීවිතේ ටිකක් දුර ගමන් කරන කෙනෙකුට මේ දේ හිතෙන්න පුළුවන්. හැබැයි අපි හොඳට හිතලා බලන්න ඕන මේව අතහැරලා අතහැරීම මරණයෙන් කෙලවර වෙලා වෙනවද කියලා. ඒ කියන්නේ මරණය කියන එක අපි දැන් හැමෝම මේ මන භාවනා කරන කට්ටිය විදියට අපි දන්නවා අපි මරුණට ආයි අපේ තියෙන අවිද්‍යාව නිසා ආපහු ඉපදෙනවා කියන එක. මරණයෙන් මේක කෙලවර වෙන්නේ නැහැ. අපේ මේ අවිද්‍යාව සක්කාය දිට්ඨිය අපි කඩාගත්තේ නැත්නම් අපිට මේක මෙරිලා මේක ඉවර කරගන්න බැහැ. අපි එතනම ප්‍රාර්ථනා කරන්නේ ඇත්තටම යම් පිච්චන් නලබති තම්පි දුක්ඛයම නේද? මට මෙන්න මේ විදිය වෙන්න එපා. මට මෙන්න මේ විදිය මට මේව එපා. මට මේව එපා එපා කිව්වට මේක මරණයෙන් මේක කෙලවර වෙනවද? මට මෙහෙම එපා කිව්වට මට මේක හම්බ වෙන්නේ නැති වෙනවද? මම ඉපදුනා නම් අනිවාර්යයෙන්ම මැරෙනවා. එහෙමනම් මම මරණයෙන් කෙලවර වෙන එක මම මේ දී ඉපදීම කියන දේ මම නැති කරගන්නේ නැතුව මම ඉපදෙන දේවල් ඒ කියන්නේ මේ ඇහැ ඉපදීම අපි ආයෙත් දෙන්න යනවා නම් මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන දේවල් වල ඉපදීම නැති කරන්නේ නැතුව ඒවට හේතු සාධක වෙන දේවල් අයින් කරන්නේ නැතුව මම මෙතන මරණයෙන් විතරක් මේක මරණය මේකේ අවසානයයි කියන එක හිතීම පවා මං හිතන්නේ තවදුරටත් භාවනා කළා. දැන් මම බොහොම සතුටුයි ඒක අහන්න තවදුරටත් භාවනා කළා ගොඩාක් දුරට ඒ යෝගාවචරය ගිහිල්ලා තියෙනවා. අන්න ඒක තමයි මෙතන මම හිතන්නේ විශාලයෙන්ම වැදගත් වෙන්නේ. ඔය කලකිරීමත් මට තේරෙන විදිහට ඒ සංසාරයේ භාවනා කරපු ඒ දක්ෂතාවලින් ආපු දෙයක් පොඩි කාලෙම මේ වගේ දෙයක් වෙන්න එක හරි හොඳයි. එතකොට තමන්ගේ ජීවිතයේ ඉස්සරහ ජීවිතයේ තමන් ගොඩක් දේවල් අල්ලගන්නේ නැහැ. ඒක බොහොම හොඳයි. ඒ අදහසත් එක්කම මම අපේ දලුවත් මහත්තයට යොමු වෙන්නද තව අවසාන වශයෙන් අපිට මොන හරි කියන අදහසක් වගේ දෙයක් ඉදිරිපත් කළා ඔබතුමා සතියතුමාට යොමු වෙන්න මේ ධර්ම සාකච්ඡාව අපිට නිමා කරන්න සම්මා සම්බුද්ධ තමා වෙන්නේ මද මහත්මිය ඔබතුමා කිව්ව එක කාරණයක් මට ඒක යම් කිසි ආකාරයක පැහැදිලි කිරීමක් ලැබුණොත් හොඳයි කල්‍යාණ මිත්‍රයෙක් කියන ඔබතුමා කවද දැන් මේ මරණහන් පස්සේ මේවා කෙලවර වෙන එක හිත කෙලවර වෙනවා කියන එක හිතන එක ඒක ඇත්තටම මේ වැරදි දෘෂ්ටියක් කියන එක ඒක අපි දැනි සුතමේ වශයෙන් ඒක අපි අහලා තියෙන එකක් පොත්වල තියෙන එකක් ඒක එහෙමයි තියෙන්නේ ඒක අපි බුදුහාමුදුරුවෝ ඒක අපිට දේශනා කරලා දෙනවා අපි තථාගතයන් වහන්සේ නමුත් මම පෞද්ගලිකව හිතනවා අපි විභව තණ්හාවක් ඔය විභව තණ්හාව කියන්නේ ඒක වෙන්නේ නැති එහෙම හිතෙන්නේ නැහැ කියන්නේ තාම දුකක් තේරෙන්නේ නැහැ සම්පූර්ණයෙන් කියන එකයි මට හිතෙන්නේ ඒක ගැන දැනගන්න කැමති ඉතිරුවන් සරණ. ඔතිරුවන් සරණදී ලොකු මහත්තයා අපි ඒ කාරණාවත් සත්‍යයටම යොමු කරමු කාලය ගැන කතා කරන නිසා නේද? ඩොක්ටර් පාද විශේෂ දෙයක් මට දුකන්නේ ඉතමත් ඔප්තමතු වගේ ඉතමත්ම සාර්ථකව සාභාගී වෙ දෙලවිච සාර්ථක සටහනක් ඩොක්ටර් මාදවට බොහොම පිං මේ දිනවල ඉදිරිපත් කළ අපි වෙනුවෙන් මේ කල්යම් මිත්‍ර එකතුව පවත්වාගෙන යන උපකාර කරනවාට පෙරණිම සමාජික හැටියට බොහොම පිං පෙරණිම කල්යම් මිත්‍ර කටියට ඉතින් ඉදිරියට තියෙන දවිය කරන බලාපොරොත්තු වෙනවා ඉතින් ඉතාමත්ම ගෞරවයෙන් අපි සත්‍යත්වයට යොමු වෙමු අද දවසේදී මේ ධර්ම සාකච්ඡාව නිමා කිරීම සඳහා සත්‍යත්වයන්නේ ඒ වගේම ලබන සතියේ මාතෘකාව සඳහා මා අපිට සඳහන් කර සූත්‍ර ගන්නවාද වෙනත් දැන් ගන්නවත් කියන දේත් කෙටි මතක් ගන්න පුළුවන් සතුටුමත් වෙනස. සම්මා සම්බුදු සරණයි. අපි විභව තණ්හාව ගැන එක පස්සේ දවසක් කතා කරමු අපිට ඊ අවස්ථාවේ හරි. අපි ආත්මවාදය ගැන ඉගෙන ගත්තා නෙවෙයි. අද ආත්ම කියන එක ඉගෙන ගත්තා නෙවෙයි මුළු ඔක්කොම බලන්න. එතකොට ඒ අවබෝධයට අහු වෙන පැති වෙනස් වෙන්න පුළුවන්. අවසානයේ කොහොමටත් වෙන්නේ එතකොට නිවෙසක් තියෙනවා නිවෙසෙ ඉඳින්නෙක් නැහැ අයිතිකාරය නැහැ. වැඩ කරන කෙනෙක් කිරීමක් තියෙනා කරන්නෙක් නැහැ. යෑමක් තියෙනවා යන්න අතුරුදහන් වෙලා. විදින් විඳීමක් තියෙන විඳින්න අතුරුදහන් වෙලා අනේ ඒක තමයි සිද්ධ වෙන්නේ તો හිතන්න අතුරුදහන් වෙලා සිතවිල්ලක් සිතවිමක් පවනක් තියෙනවා ඒ වචන වලින්ම වෙන්න විදිහක් නැහැ අර යලිත් කිව්වොත් එහෙම විතක්ක ਵਿਚාර තුල නෙවෙසයන්ද වෙන්නේ සුත්තමේ ඥානයේ නෙවෙසයන්ද වෙන්නේ නැ සුත්තමේ ඥාන හොඳයි ඒ සුත්තමය construction එකේ ඒ සැපෙල්ලක් කරක් එහෙම එකක් වෙන්න බෑ කි. වඩා වෙනස් දෙයක් වෙන්නට ඕන. අපි ඒ දේ ගැනයි කතා කරන්නේ. ඒ දේ ගැන විතරයි කතා කරන්නේ නැත්නම් මේ අත්වාද ආත්ම කියන කෙනේ අත් සංඥාව අපතොල හොයාගන්න හැටි එකෙන් අයින් වෙන හැටි ඒකේ අනිච්ච දුක්ඛතාවය අන්තිමට කියපු කාරණා හොඳයි. ඒ අනිච්ච දුක්ඛ අනත්ත බවට හම් වෙන හැටි අද අපි සාකච්ඡා කළේ මේ අප කියන පුජ්‍යලත්වය බාහිර ලෝකයක් එක්ක සම්බන්ධ වෙන්නේ චක්කුසෝත ගාන ජීවා කාය සහ මනෝ එක්ක එතකොට සම්බන්ධ වෙන්න කෙනෙකුත් නැහැ සම්බන්ධ වීමක් තියෙනවා සම්බන්ධතාවය ඇති කරගන්න දේ කියන එකත් එතකොට අජ්ජත්තික බාහිර ආයතන අත් අනත්තා කියලා. ඒක තමයි අත් අනත් සංඥාව. එතකොට මේ අනත් සංඥාව ඉගෙන ගත්තාම අතම්මේතාව නැති වෙනවා කියලා. ඒ කියන්නේ ඒක තන්මේ කියන එක ඉගෙන ගත්තාම හිතව ගෞරවනීය වික්ෂුන් වහන්සේ නමක් එක්ක හොඳට විස්තර කරා ඒ බණ තියෙනවා නම් යටි දාන අනිත උදව් වෙන්න ඒක මම බවට පත් කර ගැනීම මම දකින්වා කියන බවට පත් කර ගැනීම නැතර වෙනවා. ඒ අකම්මේතාවේ කිවි එක. එතකොට ඒක හැම එකක්ම මේ විදිහට මේ අයින් කරගන්න කියන එක තමයි බුදුහාම කියන්නේ ටික ටික. ඒ අත් සංඥාව අයින් වෙන හැටි, අහංකාර මමංකාර අයින් වෙන හැටි උන්වහන්සේ දේශනා කරනවා. ඒතර අද අප කතා කරේ මේ ටික පමණයි. ඔක්කොම නෙවෙයි ඒකෝ. ඒ ඊළඟ දාසත් කතා කරමු අර කියපු සූත්‍රයේ ගැන තමයි අපි ඇයි කියන එක වෙන දවසක සාකච්ඡා කරලා ඊළඟ දවසේ අපි කතා කරන්න තියෙන්නේ පහන සංඥාව. ඒ පහන සංඥාව ඕන වෙන්නේ මෙන්න මේවා දකින්න. ඒකට මේ 10ක් කියන්නේ ඒකයි. එකිනෙකට සම්බන්ධයි. ඒක මේකට උදව් කරනවා. ඒක මේකට උදව් කරනවා. හරියට කෑමක් හදනකොට අපි හිතමු අපි හදනවා නම් පරිප්පු හොද්දක් කියලා හදමු. ලංකාවේ එක මිනිසා කියන කවුරුත් කරන නිසා. එතකොට ඒ පරිප්පු අපි කතා කරේ හොදන එක ගැන විතරක්. තව කරන જાති තියෙනවා. හොදනවා කිව්වට වතුර දාලා කරකන එක විතරක් නෙමෙයි මිරිකලා. පරිප්පු ටිකේ එතකොට ඒක අයින් කරන්න ඕනේ වතුර ටික ආයෙත් ඒ හොදන්න ඕනේ. ඒ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ 3-5 එකතු කරන්න ඕන. පොල් කිරි ටිකක් එකතු කරන්න ඕන. ලුණු දාන්නට ඕන. ඊට පස්සේ ඒක ගෑස් කුකර් එකේ නම් තියලා ගෑස් ටික ඕන් කරන්න ඕන. ඒ රත් වෙනකොට පියන අයින් කරන්න ඕන ඉතිරි වෙනවනම්. ඊට පස්සේ ආයෙ හැඳි ගන්න බලන්න ඕන ගැලපෙනවද කියලා ආයෙත් උඹ මිටි කිරි දානවා නේ එක දාන්න ඕන ওই දෙක ක්‍රමයක් තියෙන්නේ. ඊට පස්සේ තප්පේ විනාඩියකින් ඒක නිමනවා. ඒ ඔක්කොම ක්‍රමී කතා කරමුට අද කිව්වේ මේ මොකද්ද මේ පරිප්පු හා පරිප්පු හදන්නා කියන එක. ඒ වගේ දෙයක් විතරයි කතා කරන්නේ. එතකොට අන්තිම නැතුව නෙවෙයි. දැන් ඊළඟ දාසේ කතා කරන්නේ බුදුහාමුදුරු ඒ පහන සංඥාව. මොකද්ද මේක ඇතුලෙන් එන්න ඕන. දැන් ඔය තාම රස විඳින්න බැරි වුණා නම් බැරි වෙන්නේ මොනවා හරි කොනක් එල්ලිලා තියෙනවා කියන එක තේරෙනවනේ අපිට. මං හදාගත්ත මනෝමය ලෝකෙක හරි එල්ල ඉන්නවා මං. මං හදාගත්ත ප්‍රතිරූපයක් තියෙනවා මේ මං අහවලා කියලා. ඒක ඒක ඒක අතම්මහවලා වෙන්නත් පුළුවන් ධම්මහවලා වෙන්නත් පුළුවන්. ඒ මොන විදියට හරි හදාගත්ත අහවලාට වහලෙක් වෙලා ඉන්නේ දැන්. මං හදාගත්තනේ අහවලා කියලා. මේ පුංචි දූපතේ ථේරවාද බුද්ධාගමේ පංචශීලයේ තියෙනවා, ධනෙ තියෙනවා, අහවල් පරපුරේ මම බොහොම ධර්මයට කැමති, පාටිවලට යන්නේ නැහැ, භාවනා කරනවා. ඒ වගේ හොඳ ඒවත් හදාන තියෙනවනේ අපි. ඒ හදාගත්ත අහවලා ඒ ධම්ම අහවලාට වහලෙක් වෙන්නත් හොඳ නැහැ. ඒ ධම්ම අහවලා පවත් අරින්න උනත් පසුරත්තරියවක්. එතකොට දෙතින්දි බුදුහාමුදුර දැන් ඊළඟට කියනවා ඊළඟ දවසේදී පහන සංඥාව. ඒක බලන්න මේ ගිරිමානන්ද සූත්‍ර. මොකද්ද මේ අර සබ්බාස සූත්‍රයේ තියෙනවා එක විදිහක් අය ආශ්‍රව වලට ආශ්‍රව හාර උසල බලන්න ඕනේ වගේ සැර බාල කරන විදි මයිලුට් කර ගන්න ඉති. ඒක බලන්න වෙන අපිට. ඒ නිසා අපි අපතුලම බලන්න වෙනවා මේකේ. කවුරුත් කරන්න එකම දෙයක් කියලා දැන් තියෙනනේ මේ කතා කරන එක නා කම්පියුටර් දිහා බලන එකයි ඔය ඇස් දෙකෙන් ඔය ආයතනෙන් කම්පියුටර් දිහා බලන එකයි මේ ඇහෙන සද්දයි කිසිම වෙනසක් නැහනේ බැලුවාම. ඒ ධාතු මාත්‍ර වල වෙනසක් තියෙනවා වෙන්න පුළුවන්. ඇතුළේ පටන් ගත්ත පටි වියපෝ තේජෝ වායු කෝපාදාය රූප. මේ පොදු බවක් තේරෙනකොට මේ පොදු බවකට නේද මං පොරපතන්නේ කියලා හිතෙනවා. ඒ නිසා යදිච්චි කියන්නේ මේ දවසට කතා කරන දේ එදාට කතා කරනවා කියන එකකින් අදහස් වෙන්නේ නැහැ. අපි අනිත් ඒවා කතා කරන්නේ නැහැ කියන එක. මේවා උදව් විතරයි. නෑ උදව් පමණයි. උත්තේජකයන් විතරයි. සාකච්ඡානුග්‍රහිත වෙන්නේ ඒකයි මේ වෙන්නේ. ඉමායේ ධම්මානුධම් පටිපත්‍ය බුද්ධම් පූජේමි කියලා හිතෙන්න ඕන. එතකොට මේ ධම්මයට අනුරූප යන ප්‍රතිපදාවෙන් තථාගතයන් වහන්සේ පුදමු. නැන්සේ අමතක කරන්න හොඳනේ. ඒ ධර්ම මාර්ගයේ ඒ ගමන් ගන්නා පිරිස භික්ෂු භික්ෂුණී උපාසක සහ උපාසිකා ඒ හැම දෙනාගෙනම ගෞරවයක් තියෙනතෝන. අපිට පුළුවන් කරන්නට ditthේව ධම්මේ අඤ්ඤාව තියනවා නම් අනාගාමිතා කියන බුදුහාම ප්‍රතිඥාවක් දෙනවා. එතකොට තිත්‍රිහාරියේ අපසතුයි මම හිතර අපිට පුළුවන් කියලා බැරි වෙන එකක් නැහැ කියලා කුමෙච්ච කුටේ ලිලියන් බොනේ. එතකොට සම්මා සම්බුදු සරණයි සම්මා සම්බුදු සරණයි. රජතුමා අපි කාඩත් පින්දිලා අපි රජතුමාට ඇත්තටම බොහෝම හැමදාම ඉතාම ගෞරවපූර්වකව මේ අපිට කරන මේ සද්ධර්ම දේශනාවල් අපිට දෙන අත්වැල් පිළිබඳව අපිට බොහෝම කෘතගුණපූර්වකව හදපත්ලෙම අපි ඔබතුමාටත් ප්‍රාර්ථනා කරනවා පතන්නා වූ බෝධියකින් ඔබතුමාටත් මේ ධර්ම මාර්ගයේ අවසානයේ නිවන් අවබෝධය ඔබතුමාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපාප වෙනුවෙන් මේ ඔබතුමා හැමදාම අපේ මළගේ ඥාතින්ට පින් දීලා මේ අසහිනේට ප්‍රතිගේ නිවන් අවබෝධය පිණිසම මේ ධර්ම සාකච්ඡාවේ පින හේතු වාසනා වේවා කියලා මේ ධර්ම සාකච්ඡාව අවසන් කරන ලෙස මම ඉතාම ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. සම්මා සම්බුද්ධ සම්මා බුද්ධ ශාසනය මා හිතුව අවසන් කියන හා දැන් අපි ප්‍රාර්ථනා කරමු. පිරිසුදු සිටින් කෘතඥතා පූර්වක අපි තථාගතයන් වහන්සේට ඒ අසිරිමත් වූ සාස්ත්‍ර සම්පත අපේ ජීවිතේ පූජා කරමු. ඒ සැදැහැ සිටින් ඒ බැති සිටින් බුදුහන්සේ සරණ මේ කුසල චේතනා පුණ්‍ය චේතනා බලවත් උපනිෂ්‍ය සම්පතක් වේවා. ඉදිරිදී මගේ තවදුරටත් භාග්‍ය සම්පන්න වේවා. කායික වේදනා මානසික වේදනා අනිවාර්යයි. ඒවා නැගෙන මතුවෙන තරමට ඒවාත් සතිමත්ව කල්පනාකාරීව විපස්සනා ඥානින් දකින්න අපට ලැබේවා. මේ ජීවිතේ මේ සිර දරාගෙන සිටි ඒ මෑණියන් කායික හා මානසික වශයෙන් සුපත් බව ලබත්තා. පියානන්ද පරමෝ යහපත් දකිත්වා. අපේ සිත්තුල තවදුරට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ක්‍රමයෙන් මුහුකුරා ගොස් අපේ සිය සඳහා අප්‍රමාණ ලෝක සත්‍යාට නිරාමිස සේවයක් සිදු කරනු සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බාණේ අවබෝධ වේවායි අධිෂ්ඨාන කරමු ප්‍රාර්ථනා කරමු. කල්‍යාණ මිත්‍රයන් මිතුරියන් බවට පත් වුණාට අප්‍රමාණ පිං සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ස